තෙරුවන් සරණයි හැම දිනාටම හැම දිනාවත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදී පිළිගන්නවා සතියේ ඉරිදා දිනයන්නේ කරන සජීවී ධර්ම සාකච්ඡාවට අද 2018 වර්ෂයේ මාර්තු මාසයේ 25 වෙනිදා. ඉතින් අදත් සුපුරුදු විදිහට අපි ලෝකේ විවිධ රටවල සිටින කල්යාණ මිතුරන් එක්ක තෙලා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මම ඉතාම ගෞරවයෙන් සත්‍යීතුමාට ආරාධනා කරනවා අද දවසේදී අපිට තිරිසයන් ධර්ම කාණ්ඩයක් මතු කර දෙන්න. ඒ අනුව අපිට පුළුවන් සාකච්ඡාවකට එළමෙන සත්‍යීතුමානි තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි තාම ගෞරවයෙන් ඉසේම කෘතඥතාපූර්වකව අතිශයින්ම කෘතඥතාපූර්වක තථාගතයන් වහන්සේට සිද්ධාර්ථ ගෞතම සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට ප්‍රණිපාත කරමු, වන්දනා කරමු, නමස්කාර කරමු. අද මීට අවුරුදු 8කට කලින් සාකච්ඡා කළ දෙයක් ගැන අවධානය යොමු කරන්න හැදුවා. හදනවා එදා කතා කළාට වඩා විශේෂ කාරණාටයක් ඉස්මතු කරගන්නට. කරුණු කාරණාවලට වඩා මේ ප්‍රතිපදාවට බැසගත් හැටියට තන් හැටියට තවත් දෙකේතු පැතිරා රසක් ගැන මතු වෙන නිසා සූත්‍ර කීපයක් එක සම්බන්ධ වෙනවා. නමුත් කරුණු ගැන කතා කරනකොට කරුණු එකයි විශේෂයෙන්, නැත්නම් දෙකයි විශේෂයෙන්. මාතෘකාව හැටියට තියෙන්නේ චූල සාරෝපම සූත්‍රයේ මුල් කොටසත්, සත්තමීත සූත්‍රයේ ඩිංගකුත්, ඒ වගේම සමාධි භවනා සූත්‍ර අංගුත්නිකාය හතරෙන් කොටස. ඒ ටික තමයි අපි දැන් ඒකෙත් මතුවෙච්ච කරුණු ටිකක් තමයි සාකච්ඡා කරන්නට හිතාගත්තේ. අප මේ ධර්ම සාකච්ඡාවේදී අහවලා කියන භවින් ඈත්ලා, නැත්නම් හෙළ බව, බුදුනු බව, ස්ත්‍රී පුරුෂ බව, පැවිදි නොපැවිදි බව පැත්තකින් තියලා ආර්ය ශ්‍රාවක බවට පමණක් මනසපත් කරගෙන, නැත්නම් ඒ පැත්තට විතරක් හිත යොමු කරලා මේකින සාකච්ඡා කරන්න ඇහුම්කන් දෙන්න උත්සාහ ගන්න කතා කරන්න ආසසන්නන්. ඥාන දර්ශන ප්‍රතිලාභ කියන වචනේ තමයි වැදගත් වචනේ අද මාතෘකාවට තියෙන. ඥාන දර්ශන ප්‍රතිලාභ. ඒ ඥාන දර්ශන ප්‍රතිලාභ කිව්වහම ද ඥාන දර්ශන කියනකොට අප සාමාන්‍යයෙන් දන්නවා ඒක සත්‍ය අවබෝධය සඳහාම යොමු වෙච්ච තැන හැටියට අවසාන ඉලක්කය. මොකද ඔය සත්විනීත සූත්‍රයේදී මග්ගා මග්ග ඥාන විසුද්ධි කියන කේවෙන හතරෙනි ප්‍රශ්නයකට කංකා විතරණ විසුද්ධියෙන් පස්සේ එතන ඥාන දර්ශන කියන වචනේ තියෙනවා. ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පටි, ඊට පස්සේ වචනේ මේ වචනේ විතරයි දැන් කියන්න හොඳද, පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඊට පස්සේ ඊට පස්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කුමකටද තියෙන්නේ කියනකොට කියනවා ඥාන දර්ශන විසුද්ධිය සඳහා. හැබැයි මෙතන තියෙන වචනේ මතක තියාගන්න, ඥාන දර්ශන විසුද්ධි. ඒ ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය සඳහායි. ඒ වචන වලට පැටලෙන්නේ නැප, අපි වචන තියාගත්තේ දැනට දැනගන්න විතරයි. එතකොට ඒටි කිහිම් මතක තියාගෙන අපි දැන් සාරෝපන් සූත්‍රය, චූල සාරෝපන් සූත්‍රය. එතෙන්දි අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට කියනවා, මේ මතක් කිරීම පමණ මේ අර පන්තියක මාතෘකා තියෙනවා වගේ මුලින්ම මේ පටුන මේ කතාම කියන්නේ. ඉතිකෝ භික්කවේ නයිදම් බ්‍රහ්මචාරියං ලාභ සක්කාර සිලෝකානි සංසම්. බුදුහාමර කියන මෙන්න මේ විදිහට මේ අවසානෙදි කියන්නේ දැන්ට ඔළුවේ තියාගන්න විතරයි ඕනේ මේ. නයිදම් බ්‍රහ්මචාරියං ලාභ සක්කාර සිලෝකානි සංසම්. මේ සත්‍යාබෝධේ මාර්ගයට පිවිසෙන්නේ වර්ණනා අහන්තවත් ලාභ ලබන්නටවත් නම්ගම් සලපතල කරගන්නටවත් වකි ඊත්‍ය ප්‍රශංසා ගන්නටවත් නෙවෙයි. ඒ සඳහා නෙවෙයි මේ මාර්ගයේ තියෙන්නේ. දෙවෙනි එකට කියන නැ සීල සම්පදාන් සංසම්. උසස් සීල සම්පදාවකට පැමිණෙන්නටත් නොවේ මේ. ඒ කියන්නේ අවසාන පරමාර්ථයේ සීල සම්පත්තියත් නෙවෙයි. අන තුන්වෙනි එක ඊළඟට නේ සමාධි සම්පදානි සංසම්. මේක සමාධි සම්පදාව සඳහාත් නෙවෙයි තියෙන්නේ. ඒ වටින මත කියන සමාධි සම්පදා කියන වචනේ දැනට අපි ඉගෙනගෙන තියෙන්න ඕන. ඥාන වලට සම්බන්ධ කරන්න එපා. ඥාන දර්ශනානි සංසම්. ඥාන දර්ශනය සඳහාත් නෙවෙයි. අවසාන පරමාර්ථ ඥාන දර්ශනය සඳහාත් නෙවෙයි. දැන් උතුර හතවිනීත සූත්‍රයේ කියපකට වඩා සම්පූර්ණ වෙනස්. ඒ නිසා මේ වචනේ අපි බේරලා පැත්තකට කරගන්න ඕනේ මේ ඥාන දර්ශනය කියන වචනේ. යාචකෝ යම් බ්‍රාහ්මණ අකුප්පා චේතෝ විමුක්තිය. ඒ කියන්නේ අකුප්පා චේතෝ විමුක්තිය සඳහායි මේ බ්‍රහ්මචර්යය තියෙන්නේ. ඒ තන්සාරං ඒ තම් පරියුසන. මේකයි හරේ මේකයි කෙලවර. අනේ ඒ ටිකේ හැමෝටම අතක තියාගෙන දැන් අපි ඒ චුරසාරූපන් සූත්‍රය අන්තිම ටිකේ කියුවේ අපි එමු මේ චුල්ලසාරූපන් සූත්‍රය මුලින්දලා ඒක දිංගද්දුර පමණයි යන්නේ අපි. දැන් ඥාන දර්ශන කියන වචනේ තේරුම් බේරුම් කරගන්නයි මේ කතා කරන්නේ. ඒවම් මේ සූත්‍රම් ඒතරේ හැම සූත්‍රයක් බොහෝ සූත්‍ර පටන් ගන්න විදිහට කියන මා විසින් මිසියාසන ලදී ඒ සමයේ භාග්‍යතුන් වහන්සේ ජේතවන අනාථපිණ්ඩිකාරාමේ වැඩින්න කාලේ පිංගල කොච්චෝ බ්‍රාහ්මනෝ බ්‍රාහ්මණ මහත්මේ ආවා බුදුරජාණන් වහන්සේට හමුවෙන්න. බුදුරජාණන් සම්මෙන්ට ඇවිල්ලා ආදරයෙන් කතා බහ කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙච්ච පිංගල කොච්ච බ්‍රාහ්මණ අහනවා බුදුරජාණන් වහන්සේට කියනවා මේ ශ්‍රමණ බ්‍රාහ්මණ ගෞතමයන් වහන්සේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්න විශාල පිරිස සහිතව නොයෙක් භාවනා පන්ති කරන මේ සංඝයා ඥාතය අසස්සිනෝ සංගිනෝ ගනිනෝ ධනාචාරියා විශාල පිරිසකට ගුරුවරයන් හැටියට ඉන්නැත්තු ඉන්න තිත්ත කරා එකට වෙනම ආගම් විකලක් තියෙනවා සාදු සම්මත බෞද්ධනාස බොහෝ දෙනා ඒකට ඉතාම ඉහලින් හොඳයි කියලා පිළිගන්න පූර්ණ කාශ්‍යප වගේ ඇත්තු මක්කලි ගෝසාල අජිත කේසකම්බල පකුද කච්චාන සංජබෙල් අට්ටපුත්ත නිගන්ත නාථපුත්ත එතනින් දැනට ඉන්දියාව පවතින්නේ චෛන මහාවීරතුමාගේ ඒ නිගන්ත නාථපුත්තයන්ගේ දර්ශනය පමණයි මොකද ශීලයත් එක්ක ආචාර ධර්මත් එක යනකොට තම ධර්මයක් රැකින් ඒකත් මතකෙ තියෙන්න ඕන අපිට. ඒතර බුදුහාන්ට කියන ඒ පිංගල කොච්ච බ්‍රාහ්මණ සබ්බේතේ සකාය පටිඤ්ඤය අබ්බඤ්ඤංසු සබ්බේව නාබ්බඤ්ඤංසු. ඒ කියන හැටියට ඒ කට්ටිය යම දන්නවා කියලා කියනවා ඒක ඇත්තෙම ඒ කට්ටියගේ දැනුමෙන් කියනවාද නැත්නම් නොදැන කියනවාද? ඒ කට්ටිය ඇත්තටම ඒ දැක්කා කියන එක දැකගෙන තියෙනවාද නැත්නම් සමහර අය දැක්කද සමහර අය නොදැක්කද කියලා මේ සාකච්ඡාවට අනුව තමයි ඊළඟට කී තේරුම් ගන්න උනේ මේ චෞල සාරූපම සූත්‍රය මේ කටි ඇහුවේ අර උතුම් ශාස්ත්‍රු පිරිසක් ඒ කාලේ හිටිය වැදගත් සාදු සම්මත බොහෝ දෙනා බොහෝ අනුගාමිකයන් ලක්ෂ ගාණක් කියන බුදුරජාණන් වහන්සේටත් වැඩි අනුගාමිකයන් පිරිසක් හිටියා ඒ ජෛන මහාවීර තුමාට තරම් විශාල පිරිසක් හිටියා ඒ තුතුමෙත් අනිත් අයගෙන දන්න නිගන්තනාත පුත්තුමා නම් බොහොම උතුම් කෙනෙක්. එහෙම හවම් බුදුහාමුදුරෝ ඒ බ්‍රාහ්මණට කියනවා බ්‍රාහ්මණ අලම් බ්‍රාහ්මණ තිටේතං ඒක පැත්තකින් තීතිවිච්ඡාවේ සබ්බේතේ සක්කාය පටිඤ්ඤය අබ්බඤ්ඤංසු සබ්බේ වෙනා අබ්බඤ්ඤංසු ඒ කියපුද හේ සියල්ලම දැනගත්ත දේ කට්ටිය එහෙනම් නොදැනගත්තද කියලා. සමහර අය දැනගත්ත නැත්නම් සමහර කොටස් ඒ කට්ටියට අවබෝධය තිබුණාද? සමහර කොටස් කෙන අවබෝධයක් නොතිබුණාද කියන එක පැත්තකින් තියෙන. ධම්මන්තේ බ්‍රාහ්මණ දේශිස්සාමි. බ්‍රාහ්මේ මම ඔබට ධර්මයේ කියලා දෙන්නම්. ඒක හන්දේට එහුම්කන් දෙන්න. සාදුකම් මනසිකාරෝ හොඳට හිතටත් ගන්න. භාෂිස්සාමි මම කියන්න. එතකොට ඒ වම්බෝ එමය පින්නතුන් වහන්සේ කියලා පිංගල කොච්ච බ්‍රාහ්මණ කිව්වම් බුදුහාම මෙහෙම කිව්වා. මම ඒ කියන සාරාත්තික සාර්ගවේශී කෙනාගෙන කතාවට යන්නේ. දැන් සාරේ හොයා අපි මත් චිකින් කිව්ව සාරයක් හොයාගෙන යන කෙනෙක් කොළ අතු වලින් කොළ ටික කඩාගෙන ඇවිල්ලා මං සාර හොයාගත්තා කියලා. සමහත් අපිත් ඔය තාම කොළ කඩාගෙන අරට හොයාගත්ත අර කළුවර ගහක කළුවර කොළ කඩාගෙන ඇවිල්ලා දැන් අපි මේ පුටුව හදන්න හදන වගේ වැඩක් වෙන්නත් පුළුවන් කතා කරන්නත් කරන්න නිසා එකක් ගැන වැඩි අපි මේ පොත්තත් දැන් අපි අරටුවක් දැකලා තියෙනවා කියලා හිතාන ඉන්නවා නම් ටිකක් කැඩපතක් අරගෙන බලන්න වෙනවා Taman diha. එතකොට මේ දැන් මේ අරටු හොයාගෙන යන කතාව අපි අහලා තියෙනවා. සමහරු අරටු කියලා කොළ සමහර ගන්නවා සමහර පොතු අරන් යන සමහර එළේ අරන් යන අරටු ගන්න එක්කන තමයි අන්තිම අරටු ගන්න. එතකොට එතෙන්ටි කියන වැදගත්දී එතෙන්දී තමයි අපි ඉච්ච කත්‍යක් ලාභ සත්කාර ශිලෝකේ එන්න අතර වෙනවා. නම් ගම සලපතුරු නම් කවුරුද දැන් දන්නවා? කැනඩාවේ අය දන්නවා, ඇමරිකාවේ අය දන්නවා, ශ්‍රී ලංකාවෙත් මම ප්‍රසිද්ධයි. මගේ DVD තුඟක් තියෙනවා, YouTube එකේ තියෙනවා. මම සාකච්ඡා දී ප්‍රශ්නත් කියනවා. මට පාලිත් පුළුවන් කියලා එක එක අපිට එනවා උපාධි මේවට. ධර්ම සාකච්ඡා උපාධි. ඒකෙන් සතුටුල ඉන්න වෙන්නේ ඉඩ තියෙනවා. බුද්ධහන්තු කියන මේ ධර්ම මාර්ගයට පිවිසෙන එක්කෙනා සද්ධා අගාරස්මාන ගාරයන් පබ්බජිතු. ශ්‍රද්ධාවෙන් සාමාන්‍ය ලෝකයේ තත්ත්වයන් ඉවත් කළා පැවිදි බවට පත් වෙනවා. ඕතින්නෝමි ජාතිය ජරාය මරණේ ශෝක පරිදේ දුක්ඛේ දොම්නසෙයි පායාසෙයි. මේ දුක් ජාති දුක ජරා දුකෙන් මං වැහිලා මං ඒකෙන් පැතිලලා ඉන්නේ කියලා හිතලයක් කරන්නේ. මේක ඉවරයක් කරගන්නන හොඳයි කියලා හිතෙන. අපේ වෙනාමි මස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස අරින්ත කිරියා පඤ්ඤායේ. මට මේකේ කෙලවරක් පේනවා නම් හොඳයි කියලා හිතලා කරන්නේ. එහෙම මේ මාර්ගයට බැහැලා සමහර විට ඒ ඇත්තු ලාභ සත්කාර සිලෝකෙන් නතර වෙනවා. සමහර අය සීල සම්පදාට යන ලාභ සත්කාරින් නතර වෙන්නේ සීල සම්පදාව දෙනවා. ලාභ සත්කාරේ ලෝක දරුණුයි කියලා හිතලා සීල සම්පදා දෙනවා. සීල සම්පදාවට ආවට පස්සේ ඒකෙන් සමහරට නතර වෙනවා. ඒකෙන් නතර වෙලා ඒක ඉහළයි කියලා හිතනවා. ඒක අපි අහලා තියෙන කතාව දන්නවා. හැමතිස්සෙම කියනවා එයාකින් පරිපූර්ණ සංකප්ප වෙලා හා මං හොඳයි සතුටුයි කියලා. සෝතේන ලාභ සත්කාර සිලෝකේන අත්තානු කංශේ තමන් ඉහෙර දානවා අනිත් අය පහර දානවා. ඒ කතා නෙමෙයි අපි අද කතා කරන්නේ හොඳද? ඊළඟට සීලයට ආවමත් එහෙමයි. සීල සම්පදාවෙන් සතුට වෙනවා. ඒකෙන් සමහර අයකින් සතුට වෙන්නේ තව එහාට යනවා. එහාට ගිහිල්ලා ඊට වඩා උත්තරීතර දෙයක් තියෙනවා නම් පනීතතර දෙයක් තියෙනවා නම් ඒකට උත්සාහ කරනවා. උත්සාහ කරලා සමාධි සම්පදාවට එනවා. දැන් මේ අනුපිළිවෙල මතකෙ තියෙන්න ඕනේ. සමාධි සම්පදාට එනවා. ඒ සමාධි සම්පදාවෙන් සමහර අය ඉහළ මං ඉහළයි අනිත් පැයට නැහැ කියලා හිතනවා. නමුත් මෙයා තව කෙනෙක් ඉන්නවා. ඒක එහෙම පහු කරගෙන යනවා. ඒකත් පහු කරගෙන ගිහිල්ලා යා සමාධි සම්පදාවෙන් පස්සේ ඒකෙන් ඉහළ තමන් ඉහළ දා ගන්න නැතුව ඊට වඩා ඉහළ තත්වයක් වෙන ඥාන දර්ශනයේ අට එනවා. ඥාන දර්ශනයට ඇවිල්ලා ඒකෙන් සතුටු වෙනවා. සතුටු වුණාට මොකද ඒ එයා ඒක දැන් ඉවරයි කියලා හිතෙන්නේ. ඒ ඥාන දර්ශනෙන් එයා තමන් ඉහළයි අනිත් අය පහළයි කියලා හිතන්නේ. එහෙම තවත් උත්සාහ ගන්නවා. ඒ ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා දැන් ඥාන දර්ශන සමාධි ලාභ සක්කාරී ශ්ලෝක ඊට පස්සේ සීල සම්පදා සමාධි සම්පදා ඥාන දර්ශන ඊට පස්සේ කියනවා ඥාන දර්ශනෙන් ඉතියේ අඤ්ඤේ ධම්ම උත්තරීතරාජ්ජ පනීතතරාජ්ජ තේ සම්ධම්මාන සත්‍චික්‍රියාවේ චන්දං ජනේති. මේ ඥාන දර්ශනයට වඩා ඉහළ උත්තරීතර ප්‍රනීතතර දේවල් සාක්ෂාත් කරගන්න අද්දකින්ට චන්දං ජනේති කැමැත්ත හිතට ඇති කරගෙන උත්සාහවත් වෙනවා වායමති අනූලීන වුත්තිකෝ. ඒ කියන්නේ වීර්ය පැත්තකින් තියලා නැතු එයා වැඩ කරන අසාතලිකෝ ඒ බොහොම නිෂ්කලංක ජීවිතයක් ගත කෙරෙමි. එතින් බුදුහාඳුරු බ්‍රාහ්මණයෙක් කියන කතමීත බ්‍රාහ්මණ ධම්මා ඥාන දස්සනේන උත්තරීතරාච පනීත තවාච. ඔන්න මෙතනයි අපි දැන් කතා කරන්නට ඕනේ. සමාධි සම්පදාවට වඩා ඉහළයි ඥාන දස්සනේ. ඥාන දස්සනේ වඩා ඉහළ දෙයක් සඳහා දැන් මෙයා උත්සාහ ගන්නා මොනවද? සෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරම් විවේකජම් පීතිසුකං පඨමංජානං උපසම්පද්දි විහෙරති. ඊතරස් ඥානද සමාධි සම්පදාවටත් වඩා ඥාන දර්ශනීයටත් වඩා පළවෙනි දිහානේ ඉහළයි ප්‍රනීතතයි උත්තරීතරයි ඒ සඳහා එයා වෑයම් කරනවා. ඊට පස්සේ අපි දන්න එම ඒ ක්‍රමෙන් යන හැටි දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන එකක්වත් නේ මට දැන් මාතෘකාවට අද පටන් කියන්න හදන්නේ ලාභ සත්කාර ශිලෝකණන් ඉතින් හං කෑලි කටු කෑලි කරපිංජ කොල කෑලි වගේ අයින් කරදාන ඒක වැදගත්ම නෑ. නැ සීල සම්පදාව එනික දන්නවා කොහොමද කරන්නේ කියන එක සීලය හතරක් අපි ඒක දන්නවා. ඊට පස්සේ සමාධි සම්පදාවක් තියෙනවා. සමාධි සම්පදාවෙන් පස්සේ ඥාන දර්ශන එනවා. ඥාන දර්ශන වලින් පස්සේ ධ්‍යාන එනවා. ඒක උයි ධ්‍යාන වල තමයි සම්මා සමාධි කියන්නේ. ඒ සම්මා සමාධි කියන තැනේ නැතුව තියෙන සමාධි සම්පදාවක් ගන්නත් පුළුවන්. ඒකෙන් තමයි ඥාන දර්ශනේ ඉන්නේ. ඥාන දර්ශනෙకి ඉන්නේක දිබ්බ චක්කු කියන தത്വෙට සම්බන්ධ කරගන්න தත්වයක් වෙලා තියෙනවා. දැන් ඒකයි මට මේ කියන්න තෝනේ විශේෂ හේතුවක් නිසායි මම මේ සාකච්ඡාව අවුරුදු 8කට පස්සේ අද සාකච්ඡා කරන්නේ. මේක ගැන කතා කරලා අපි ඊට පස්සේ සමාධි සම්පදා සමාධි ඒ සූත්‍රය අපි සාකච්ඡා කරමු. ධර්ම මාර්ගයට අනුරූප වෙන්නට පමණක් සම්මා සම්බුදු සරණ සමාධි භාවනා සූත්‍රය ඊට පස්සේ සාකච්ඡා කරනවා. තව විනාඩි 15 ඉඳන් පස්සේ මූලික ටික තෝරා බේරා ගත්තට පස්සේ සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි සත්‍යෙන්නේ අප්‍රමාණකින් අෂ්ටවශ්‍යම උතුමාද මාතෘකා කරගත්ත කොටස ඉතාමත්ම වැදගත් කියලා හිතනවා. විශේෂයෙන්ම සමාධි සම්පදාවෙන් පසුව නැවතත් ප්‍රථම ධ්‍යාන ගැන කියනවා. එතකොට සාමාන්‍යයෙන් ගන්නා දේට වඩා වෙනසක් පැහැදිලිව මෙතන තියෙන බව පැහැදිලි. ඒ වගේම ඥාන දර්ශනයේ කියන තැන ඔබතුමා සංසාරා වගේ දිබ්බ චක්ඛු ආදී වශයෙන් තමයි දැනට අහන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මම හිතනවා කල්‍යාණ මිත්‍රෙන්ට මේකත් අදහස් අවබෝධයක් නැති අපි එහෙමනම් සාකච්ඡාවට පිවිසෙමු. මං ඉතාමත්ම ගෞරවයෙන් චිත්‍රා මහත්මියටම එන්න චිත්‍රා මහත්මිය සර්වස් තරණයි. ඉරන් සර්ණයි සතුමාන්තු හැම එන්නාටම දැන් තමයි මම පොඩ්ඩක් අහුම් කන්දේකම ඉඳන් අද දැන්ට අපි කතා කරන්න කියලා කියන්නේ. හොඳයි සර්වස් තරණයි. ඔව් අපේන මහත්මිය ඔබතුමාටම එන්නේ. තිරුවන් සරණයි. අද ඉතාම ගැඹුරු සබ්ජෙක්ට් එකක් ගැන කතා කරන්නේ මට මට මගේ ඥානයට නම් මගේ මොළේට නම් ගතරම් වැටුනේ හරියටම. දැන් මට එකක් තිබුණේ දැන් ඥාන දර්ශන දෙකේ වතරලේක ලාභ සත්කාර ඇතරලා ඊට පස්සේ සීලය ඇතරලා ඒකට නෙවෙයි ඊටත් එතනින්ත් ඔබට ගිහිල්ලා ඥාන දර්ශනයත් ඒකම සමාධියත් ඔබට ගිහිල්ලා ධ්‍යාන මට්ටමට යනවා කියන එක තමයි මට මෙතනදී තේරුනේ. එතෙන් දැන් මෙතන මට තේරෙන්නේ එක එක්කෙනාගේ තියෙන ඒ ශක්ති ප්‍රමාණ අනුව නේද මෙහෙම වෙන්නේ කියලා එක. දැන් එක කතාවක් මට මතක් වෙනවා, ජාතක කතාවකදී අර අස්යන්ට දෙන්න තියෙන මේ මිති අස්යන්ට දීලා ඒකේ තියෙන රොඩු ටික තියලා බොරුවන්ට දුන්නාම ඒක බොරුව ටික එක බීලි වෙලා කෑ ගහන දඟලන්න පටන් ගත්තයි කියලා. ඉතින් අර ශක්තිය මදිකම නිසා තමයි ඒක උහුල ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ වගේ අර මේ මාර්ගයේ යන එක ඇයටත් ඒ ශක්තිය තියෙන ප්‍රමාණය අනුව තමයි එයා එක එක තැන්වල නවතින්නේ කියන එකයි මට තේරෙන්නේ. ඒ කියන්නේ ලාභ සත්කාරයේ නවතින්නේ එයාට එතනින් එහාට යන්න තරම් ශක්තියක් නැතිකම නිසා. සීලේ නවතින්නේ එයාට එතනින් එහාට යන්න බැරි කමක් නැති නිසා. ඒ වගේ අන්තිමටම යන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් ඉතින් යා ඒ ශක්තිය ශක්ති ප්‍රමාණයෙන් යනවා. ඉතින් මේ ශක්තිය දියුණු වෙන්න නම් මේක කරන්න ඕන කියන එක තමයි මට දැනට තේරුම් ගිහිල්ලා තියෙන්නේ. මේක කරලා කරලා මේ ශක්තියනේ පුදව ගන්න ඕනේ. ඉතින් වැරදි වැරදි තමයි කියන්නේ ඕනම කෙනෙක් දැන් ළමෙක් වුණත් වැටි පැතිනේ නැක ඇවිදින්න පුරුදු වෙන්නේ කපාට දුවන්න පනින්න බැහැනේ. ඒ වගේ දැන් අපි වුණත් දැන් අපි කියන්නේ මම වුණත් වැරදිලා කියන්නේ එක එක තැන්වල නැවතිලා ඒ වැරදි බැට කාලා ඊට පස්සේ තමයි එතනින් එහාට පොඩ්ඩක් එහාට තල්ලු වෙන්නේ. ඒ වගේ දෙයක් තමයි මට හිතෙන්නේ මෙතනදී මට තේරෙන විදිහට. තිරුවන් සරණයි. පොඩ්ඩක් ඉන්න මම කතා කරන වාසරයක්. මා හොඳ ගුරුවරයෙක් නොවන බව මට තේරෙන හැමතිස්සෙම කියා දෙන විදිහට මෙතෙන්දී වැඩි අවධානය යොමු කරන්නේ අපි මේ ඥාන දර්ශන කියන වචනේට. මොකද මේ ඥාන දර්ශන කියන එක අවසානම පරමාර්ථය හැටියට තමයි පාලි පොත පත අනුව ධර්මය අනුව ඒ විසුද්ධිය අනුව තියෙන්නේ. ඒ ඥාන දර්ශන විසුද්ධිය අන්තිමේටම ලබන තැන. අන්තිමේ කියන්නේ ඒ ඥාන දර්ශන විසුද්ධිය සඳහා උත්සාහවත් වෙලා අවසානයෙන් ඒකෙදී අනුපාදා පරිනිර්වාණයට එනවා. ඒක තමයි අපේ ධර්මයේ මූ අවසානම හරය. අරටුව ඒකයි. දැන් මෙතෙන්දී විශේෂ අවධානය යොමු කෙලේ ওই ඥාන දර්ශන කියන වචනය. ඥාන දර්ශන කියන වචනේ එතකොට දැන් මේ අර චූල සාරෝපම සූත්‍රයේ සමාධි සම්පදාවෙන් පස්සේ ඥාන දර්ශනේන ඥාන දර්ශනේ කියන එකෙන් පස්සේ පටම ඥානේ ඒකයි මෙතන විස්තර කරන්න. මේ ඥාන දර්ශනේ කියන එක ඥානවලට නැවිත් අර උතුම් ආසුන් වහන්සේලා ලබාගත් තත්ත්වයක් ඒක. පුතේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඥාන කියන සම්මා සමාධිය අර සිදුහත් කලන්තය හැදලා ඉවර වැටිලා ඉන්නකොට එයාට මතක් වුණා අර දඹගහ මුලදී පුංචි කාලේ මං වැඩුවා නේද මේ අවිචක්ක විචාර සමාධියක් කියලා. ඊටට ඒසෝ නුකෝමග්ගෝ බෝධා මේකම නේද මාර්ගයේ සත්‍ය අවබෝධය කියලා. එතකොට දැන් මෙතෙන්දී අවධාරණය කරන් හදන්නේ මම අද අපි අවධානය යොමු කරන ගන්න හදන්නේ සමාධි සම්පදාව සහ ඥාන දර්ශනය කියන ඒ දිබ්බ චක්කු වගේ තත්ත්වයට. චක්කුයා. දිබ්බ චක්කු කියනකොට ඒතකොට ඥාන වලට කලින් ගන්න පුළුවන්. අර අර ත්‍රිවිද්‍යාවෙනේ දිබ්බ චක්කුම නෙවෙයි අර අතීත පෙර විසූ කඳ පිළිල දැනගන්න එක ඊට පස්සේ සත්‍යයන්ගේ උපත මරණය සිදුවෙන හැටි ඒකමත් නෙවෙයි. යම තියෙන තැන ඒක මම කියන්නේ කැමති නෑ ඒක වෙන්නේ ආගම් වලට යන හරි වදව තක්සේරු කරන්න හරි යනවා වගේ පේන නිසා එහෙම නෙවෙයි. ද සමාධි සම්පදාව ඥාන වලට කලින් තියෙන්නේ. ඥාන දර්ශනයත් ඥාන වලට කලින් තියෙන්නේ. ඒතර වැඩි අවධානය යොමු කරන්න ඕනේ කවුරුන් මේ සමාධි මේ ඥාන දර්ශනය එතකොට ධ්‍යාන වලට වඩා පල්ලයන් නේද කියලා අර අනුපාදා පරිණිර්වාණය සඳහා ඕන වෙන පවිත්‍ර වූ ඥාන දර්ශ විසුද්ධිය කියන වචනෙට ඇඳ ගන්න හදන එකක් තියෙනවා. ඔව් මම පසුගිය සතියේ මේ සවන්දසේස හම් කන් දෙනකොට තමයි ඒක මතුණේ ඇත්තේ මේ ඒ සාකච්ඡාවකදී. ඒ නිසා දැනගත් දේ නම් සමාධි සම්පදා සහ ඥාන දර්ශනීය කියන එක ධ්‍යාන වලට නැත්නම් අපි හිතමු ඒක හතරවෙනි පන්තියේ ඉතර දෙයක්. තාම ශිෂ්‍යත්වයට ඇවිල්ලා නැහැ. සමාධි සම්පදා ඥාන දර්ශන කියන දෙක තුන්වෙනි හතරවෙනි ග්‍රේඩ් වල තියෙනවා. පහේ ඉඳන් හය දක්වා මම මේ තේරුම් ගන්න තරයි ආතක්ෂේරු කරන නෙවෙයි හොඳේ. පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන සානි අරූපාවචර ඥාන කියන ඉතිහාසය දේවල් කියලා. හැබැයි මේ මේක තේරුම් ගන්න ඊට පස්සේ තේරුම් ගන්න ඕන දේ තමයි අපි ඊළඟට සමාධි භාවනා සූත්‍රින් සාකච්ඡා කරන්න හදන්නේ. ඒක දැන්ට අපි දැනගන්න ඕනේ ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ තථාගතයන් වහන්සේ කියන අවසානම ඥාන දර්ශනේ. ඒ කියන්නේ ඥාන දර්ශන විසුද්ධිය එක අර ආශ්‍රවක්ෂය කරලා ලබ ගන්න ඥානය. ඒක අනුපාදා පරිනිර්වාණය සඳහා තියෙන්නේ. නිකං ඥාන දර්ශනේ කිව්වොත් එහෙම මෙතෙන්දී ඥාන දර්ශනේ කියන්නේ අපුංචි ත්‍රිබ්බ චක්කු ඥානය ලැබනවා වගේ කතාවක්. හොඳයි සම්මා සම්බුදු සරණයි දැන් ආයෙ සාකච්ඡා කරන්න සමා වෙන්න අර කාටුදු බාධා වුණා. යාගේ හේයත් අත ඒ කල්යාණ මිත්‍රාට කතා කරන්න පුළුවන්. අතරුවන් තරණයි සියලු දෙනාටම අවසර සත්‍යත්වමනේ මේ බොහොම පිං මේ මේ මේ සූත්‍රය අද සාකච්ඡා කරන්න ගත්තට මොකද මේ මම ගිය සතියේ සමන සිස්සද ඔබ තුමා සඳහන් කර කිසිම දෙයක් අහන්නම් බුන්නේ නැහැ. ඒත් මේ සූත්‍ර දේ චූලතරෝපමයි මහාතරෝපමයි සූත්‍ර දෙක පහුගිය සතිය දෙක ඇතුළත කියෙව්වා. කියවල මටත් හරියටම මේ මේ මේ කොටස ගැන ඔය ඔබතුමා මාත මතු කරගෙන ගැන මේ ගැටලුවක් ආවා. ගැටලුවක් ඇවිල්ලා මම පහුගිය දවස්වල හිතුවා අත්‍ර කාගෙන්ද මම මේක මේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න අහන්න ඕනේ කියලා. ඉතින් ඔබතුමා ඒකම අරගත් එක අත්‍තරම පුදුම දෙයක්. එම් බොහොම පිං එකට මේ මටත් ආපු මේ ගැටලුව තමයි මේ දැන් මෙතන ත්‍රිපිටකේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාර්ගයේ ගත්තොත්ින් මේක සිංහල පැත්තේ මෙතන ඥාන දර්ශනය කියන තැන වරහන් ඇතුලේ තියෙනවා මේ දිව්‍ය චක්ෂු ඥානය කියලා තමයි හාලා. ඒ වුණාට දැන් අර අපි කියනවා අනිත් වෙන සූත්‍ර කියනකොට තැන්වල ගොඩාක් තැන්වලදී හම්බෙන්නේ හතරවෙනි ඥානෙමින් පස්සේ තමයි ඔය මේ චුතුපඥා මේ පාත් ඥානය ආස්වක්ෂ ඥානය චුතුපපාත් ඥානය පරිචිත්ත විඥාන ඥානයට යොමු වෙලා ඊට පස්සේ ආස්වක්ෂ ඥානයට යොමු වෙලා මේ නිවන් ලැබනවා කියලා දීර්ඝව විස්තර වෙන තැන්වල තියෙනවා. ඒක මෙතෙන්දී ඒක වෙනස් කියලා මට ඒ වෙලාවේ හිතුණා. ඒක ගැන පැහැදිලි කරන්න කාගෙන් හරි අහන්න ඕන කියලා හිතුණා. ඒතකොට මෙතන යෙච්චට මේ එතකොට මෙතන මේ ඥාන දර්ශනය කියලා මෙතෙන්දී අදහස් වෙන්නේ මොකද්ද කියලා එතකොට එහෙම වුණොත් හිතා ගන්න බැරි වෙනවා. මොකද අනිත් සූත්‍රත් එක්ක ගැලපෙන්න ඔබතුමා දැන් මේ පැහැදිලි කර විදිහටම මේ ඥාන දර්ශන විසුද්ධිය එන්නේ ඥානවලින් පස්සේ අවස්ථාවකදී නම් මෙතන මේ කියන්නේ මොකද්ද කියන එක මොන වගේ ඥාන දර්ශනයක්ද කියන එක පැහැදිලි නැති ගතියක් තියෙනවා මේ සත්‍ය දෘෂ්ටිමනේ. ඒක තව පොඩ්ඩක් මොකද්ද කියලා ඔබතුමාගේ අදහස තියෙනවද? ඒක මොකද්ද කියලා මම කියන්නේ. හොඳයි, සරෝ සමය හසංග මහත්මයා සත්‍ය තුමේ අසංග මහත්මයා අහපු කොටසත් සමගම එරුණා. දැන් අපි ඥාන දර්ශන විසුද්ධිය කියන එක කොහොමද ගලපන්නේ කියලා මේ නිවන් දැකීමේ අවස්ථා හතරටත්, ඒ කියන්නේ සෝතාපන්න අවස්ථාවත්, සකදාගාමි අනාගාමි රහත් කියන අවස්ථාවට කොහොමද පොඩ්ඩක් ගලපන්නේ කියනත් පැහැදිලි නැණ හොඳයි ප්‍රශ්න තේරුම් ගන්න. හොඳයි හොඳයි. දැන් එතකොට මා කැමති අපි එකට ගලප ගන්නවා. හැබැයි දැන් ඔන්න හොඳම වෙලාව මගේ තව සූත්‍රයක් අපි සාකච්ඡා කරනවා කියලා ওই ප්‍රශ්නෙට උත්තරිනවා. අංගුත්තර නිකායේ හතරවෙනි නිපාතයේ චතුක නිපාතයේ රෝහිතස්ස වර්ගයේ තියෙන සමාධි භාවනා සූත්‍ර පළවෙනි සූත්‍රය මම හිතනවා. මේක ඉගෙන ගන්න ඕන දේ මොකද මෙතන වරද්දා ගන්න බව පේනවා. බොහෝ කල්යාණ මිත්‍ර මිතුරියන් අපගෙනම මේ සාකච්ඡාවේදී මෙන්නේ තවත් බොහෝ තැන්වල ඇහෙන නිසා ප්‍රශ්න අහන නිසා. ඒතර ඥාන දර්ශන විසුද්ධියයි ඥාන දර්ශන විසුද්ධි කියන එකයි මේ සමාධි සම්පදාසා ඥාන දර්ශන කියන එකයි සම්පූර්ණයෙන් තේරුම් බේරුම් කළ මෙහාට දාගන්න වෙනවා. මම යලි කියන්නේ අවතක්සේරු සාධා නෙවෙයි සමාධි සම්පදා සහ ඥාන දර්ශන කියන එක හතරෙනි පන්ති. ඥාන දර්ශන විසුද්ධි අවසානෙ එක. ඒක එහෙම තියාගන්න ඕන මතකයි. සමාධි භාවනා සූත්‍රයේ තියෙනවා තතස්සෝ ඉමා භික්ඛවේ සමාධි භාවනා. ඉතින් වචනේ දැන් දැනගෙන තියෙන්න ඕන. මොකද මේ අපට අතින් භාවිතත් වෙන දේවල්. මේ සුතමේ ඥානිතරන්නේ මේ අපි කරන જાති දෙ. සත්‍ය අවබෝධය සඳහා යන ගමන් මාර්ගයේදී දැන් අර ඔබතුමා කිව්වේ දැන් ජනත මහත්මයා කියන දේ කොහොමද මේකට ගලප ගන්න කියලා. ඒ ඥාන දර්ශනීය විසුද්ධ වෙන හැටි වෙනම විදියක් ඥාන දර්ශනීය වෙන මේක සමාධි භාවනා. ඒතර සමාධිය වැඩෙන ක්‍රම හතරක් තියෙනවා. ඒතර සමාධි භාවනා හතරක් තියෙනවා. කතමා චතස්සු මොකද්ද ඒ හතර? මං හොඳ ගුරු අද පන්ති ගුරුවරයෙක් හැදීරිට පමණයි අදෙන් පස්සේ ගුරු තත්ත්වය අයින් කරගන්න ඕනේ මේ පැයින් පස්සේ. චතස්සෝ ඉමා භික්ඛවේ සමාධි භාවනා කතමා චතස්සෝ මොකද්ද මේ හතර? පළවෙනි එක ධ්‍යාන කියන්නේ ඉන්නේ. අත්ති භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා භික්ෂුවරුනි මේ සමාධි භාවනාවක් තියෙනවා භාවිතා බහුලී කත කරාම ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති. ඒ තමයි පළවෙනි එක. දිට්ඨ ධම්ම සුඛ විහරණේ සඳහා හේතු භූත වෙන දෙයක් තියෙනවා. දෙවෙනි එක. ඔය දැන් අප කතා කළ දේ තමයි දෙවෙනි එක තියෙන්නේ. අත්ති භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දර්ශන ප්‍රතිලාභය සංවත්තති. සමාධි භාවනා බහුලී කතා ඥාන දර්ශන ප්‍රතිලාභය සංවත්තති. ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා හේතු වෙනවා. ඒක සමාධි භාවනා. ඒක තමයි දෙවෙනි එක. ඔන්න අපි හැමතිස්සෙම කතා කරන එක. ඔන්න අභිමානයක් Tamanට ඇති කරගන්න ඕන දේ ඒකේ කරනවා නම්. අතිබික්කේ සමාධි භාවනා භාවිතා බහුලී කතා. සති සම්පජඤ්ඤාය සංවත්තති. සමාධි භාවනාවක් තියෙනවා භාවිත බහුලී කත කරාම සති සම්පජඤ්ඤේ සඳහා හේතු වෙනවා. ඒක හොඳම දෙයක්. මොකද අපි හැමතිස්සෙම කතා කරන මූල කර්මස්ථානේ තියාගෙන අනිත් වෙලාවල් වලට ඉරියාපත මානසිකාරයෙන් ඉඳ කියලා. ඒ ඉරියාපත මානසිකාරයෙන් ඉඳලා සති සම්පජාන්නේ වෙනකොට මෙන්න මේකට ගාව ගන්න පුළුවන් තැන උතෙන්දි. තව ඩිංගක් එහාට ගියාම තුන්වෙනි එක වැදගත් අප භවනා කර නැත්තම්. හතරවෙනි එක අත්ති භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති. ආශ්‍රවක්ෂය සඳහා හේතු වෙන සමාධි භාවනාවක් තියෙනවා. ඒක භාවිත බහුලී කත කරාම ඉවර වෙන අරත්තේ. ඒතර පළවෙනි එක තමයි සමාධි භාවනාව ditta ධම්ම සුඛ විහාරා. ඒක අපි දන්නවා. දෙවෙනි එක ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා හේතු වෙන සමාධි භාවනාව. තුන්වෙනි එකේ වැඩිපුර අහලා නැති එකක්. නමුත් අපි කතා කරන වචනේ නොදැන ගත්තාට අපි ඒක ගැන කතා කරනවා. අත්ති භික්ඛවේ සමාධි භාවනා සති සම්පජඤ්ඤාය. සති සම්පජඤ්ඤේ සඳහා තියෙන එක. අන්තිමේ කපදන්න සමාධි භාවනාව ආශ්‍රවක්ෂය සඳහා. ඔන්න දැන් එතකොට ditta dhamma sukhi viharine sandahayana samadhi භාවනාව අප කවුරුත් දන්නවා මොකද්ද ඒ සමාධිය වදාගත්තහම විතක්ක විචාර සහගතව මේ ඥාන කියන්නේ සමාධි සම්පදාවේ එකක් විතරයි. මේකෙන් ඥාන කියනකොට නිදා ගැනීමක් නෙවෙයි. ඒක අපි දන්නවා. මනස අර කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේවල් එක්ක පුරබදන්නේ නැතුව හුදු සම්මා සංකල්ප සහිතව යන ගමනක් ඒ. විතක්ක විචාර තියනවා ඒක. දැන් මේ කියනකොට ඒ තමන්ගේ කරන මාර්ගයට එන්න ඕන. මූල කර්මස්ථානේ. එතකොට ඒක නිසා අපි ඒක දැන් කතා කරන්නේ නැහැ. මොකද අපි දන්නවා කියලා අපි හිතාගමු දැනට. මොන් දෙවෙනි එක තමයි වැදගත් වෙන්නේ. කතමාච භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දර්ශන පටිලාභාය. මේ ඥාන දර්ශනේ ලබා ගන්නට හේතු වෙන පටිලාභාය සංවත්ති ඒකට හේතු බුත වෙන පදනම් වන සමාධි භාවනාව කුමක්ද? එතෙන්දි කරන්නේ ඉද බික්කවේ බික්කු ආලෝක සංඥම් මනසිකරුවත. මේ ආලෝක සංඥාවක් මතක් කරගෙන ගන්න. ඔය ආලෝක සංඥාවයි දැන් හොඳට අපි හිතර ගත්තොත් අපි දැන් අපිට පුළුවන් නම් සතිමත්ව තමන්ගේ අපි හිතමු ශ්‍රීමා බෝධිය නැත්තම් බුද්ධ ගයාව ගැන සම්පූර්ණ ඒවා මේව නොහිතා එකේ හිතා ගන්න එක පින්තූරයක් ඔළුවට එනවා නම් එතන තියෙන ආලෝක සංඥාවක් එක්ක කියන්නේ මහරෑ වෙන්න පුළුවන්. නමුත් මම අන්ධකාරයේ නොහිඳ මගේ ආලෝක සංඥාවක් මා තුල ඇති කරගෙන මම තේරුම් ගන්න විතරයි කියන්නේ අර සම්පූර්ණ බුද්ධ ගයාවේ මට පින්තූරයක් ගන්න පුළුවන්. ඒක එනවා මනසට. ඒක දැන් හෙලන් කලර් වගේ අය කරලා තියෙන්නේ ඒ විදිහට මම ඒක ආබාල කතාවක් කිව්වේ මං කියන්නේ මේක මනසට සම්පූර්ණ මනසේ ෆොටෝ එකක් ගන්න පුළුවන් එතන ඉඳලා. එතනින් තමයි කි දිබ්බ චක්කු බවට පත් වෙන්නේ. ඒ දිබ්බ චක්කු කිව්වහම අර ත්‍රිවිද්‍යාවි දිබ්බ චක්කු නෙවෙයි. එතන තියෙන දේ දැක්කිට පුළුවන් මේ දැන් සිද්ධ වෙන දේ. ඒක සමාධි සම්පදාවේ අර ඒක පොඩිම දෙයක් ඒ. ඥාන වලටත් ඇවිල්ලා නැහැ තාම. ඒක දිබ්බ චක්කු කිව්වහම ඒක සැර වැඩි වචනයක් වෙනවා. දිබ්බ චක්කු කියන්නේ දැන් තියෙන තැන ඇහැ කරකවල බලන විතරක් නෙවෙයි. ඇහැට පේන්නේ නැති දේ බලන්න පුළුවන් තත්වයකට එන්න පුළුවන්. අපි හිතමු අම්මා මේ වෙලාවට මොනවද අම්මත් එක්ක සම්බන්ධ නම් අම්මා කරන දේ තමන්ට හිතට දැනෙනවා. දැක ගන්න පුළුවන්. මම උදාහරණ පමණයි කියන්නේ ඒවා මේ ගැන අපි සාකච්ඡා නොකළ යුතු දේවල් මොකද ඒවට පාර භෞතික නැත් අදි භෞතික දේවල් බවට පත් වෙන නිසා. නමුත් මේ ඥාන දර්ශනය කියනකොට ආලෝක සංඥාව කියලා කිව්වේ ආලෝක සංඥාව මනසට දාගෙන දිවා සංඥා අදිෂ්ඨාත් දිවා කියන්නේ ධවල් කියන සංඥාව අදිෂ්ඨානය කරගන්නවා මේ තියෙන තත්ත්වය ගැන අවබෝධයක් ඇති කරගන්න. යතා දිවා තතාරත්තින් යතාරත්තින් තතා දිවා දවල්ටත් රැටත් ඒ විදිහටම එතකොට ආලෝකය තුළ තමා මෙයා යන්නේ. ඕක අලුත්ම ක්‍රමයට ඉන්දියාවේ තියෙන මේ නික්ලේශී උත්තරමියුත් භාවිතා කරන ඔය පිටිපන්දමන් නැත්තම් පහනක් අරගෙන අර අපේ ආලෝක කසිනේ වගේ ඊට වඩා ඩිංගක් වෙනස් විදිහට කරලා ඒකෙන් ප්‍රතිඵල ගත්ත ඇත්තෝ ඉන්නවා. ඒ කියන්නේ බොරුවට නෙවෙයි අර්ධර්ම බොරු කරන්න මේක හරි කියන්න නෙවෙයි නමුත් එකෙන් ප්‍රතිඵල ගත්තැතු ඉන්නවා. ඒතර මේක මං තාම කියන්නේ මේක හතරෙනි පන්තියේ දෙයක් හැටියට. ඒ කියන්නේ අවතක්සේරුට නෙවෙයි කියන්නේ අපිට ඉගෙන ගන්න විතරයි කියන්නේ. කාටවත් අවතක්සේරු කරන්න හොඳ නැහැ අපි. ඉති විවතේන චේතස. විවත චේතර කියන්නේ එළියට කැරකෙන සිටින් නැත්තම් විවෘත වන සිටින්. දැන් සිත මන් ළඟම තියාගෙන නැහැ. එහෙම නැති සිතකින් අපරියෝනද්ධේන සීමා කරලත් නැහැ. වැට කඩුළු බැඳලා නැහැ දැන් මේකට. මං ඉන්නේ කාමරයක වෙන්න පුළුවන්. මං ඉන්නේ බුදු කාමරේ වාඩිවිලා ඉන්න පුළුවන්. නමුත් මං මේ දැන් මගේ මනස කියන එක තියෙන බුදු කාමරේ නෙවෙයි. සප්පභාසං චිත්තං භාවේති. සප්පභාස කියන්නේ ආලෝකවත් ප්‍රභාස්වර සිතක්. ඒ කියන්නේ එයාට සිතවිල්ලක් යමක් ගැන හිතනවා නම් හිතන්නේ ආලෝකවත් වේ දැන. දැන් මොනවාද උද්දච්චත් කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. මොනවා කල්පනා කරනවද දන්නේ නැහැ. දත්මදීනවා ෆුටු සෙට් එකක් ගැන මතක් වෙන. දත්මදීනවා ඉස්කෝල ගැන මතක් වෙන. අන්න ඒ වගේ දේවල් නෙවෙයි මෙතන වෙන්නේ. එයා එතන ඉන්නවා මොකද මේ සමාධි සම්පදාවක් යට තියෙන්නේ. විසිත විසිරිලා නැහැ. ආලෝකවත් තියලා එයාට අවශ්‍ය ඒ සංඥාව ආවහ මේකට ආලෝකවත්ම බලන්න පුළුවන්. එතකොට මේ සප්පභාස චිත්ත භාවනා කරන එක තම මේ සමාධි සම්පදාවේ තියෙන ඥාන දර්ශන පටලාභයේ සඳහා තියෙන සමාධි භාවනා. අයම් භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දර්ශන පටිලාභාය සංවත්. අර සප්පභාස චිත්තේ වැඩි දියුණු කරාම ආලෝකවත් ඒක අර දිබ්බ චක්කු කියන මූලික අවස්ථාවේ පවතින දිබ්බ චක්කු ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා පවතිනවා. දැන් ඒකට උන්න අර කලින් අහපු ප්‍රශ්නෙට පිළිතුර. ආලෝක සංඥාව ඒක දැන් ප්‍රගුණ කරන කෙනෙක්ගෙන් ඊට පස්සේ අහලා දැනගන්න ඕන. ආලෝක සංඥාව ආලෝක කාසිනේ කොහොමද වඩන්නේ? දැන් විසුද්ධි මග්ග වගේ පොතක තියෙනවා. මේක හුඟක් ප්‍රගුණ කරන දෙන්නේ විතර ඉන්නවා ලංකාවෙත් ඉන්න දැන් යභික්ෂුවක් නෙවෙනවා තාමේක කරන අය. ඉතින් හොයලා බලන්න ඒ වගේ කෙනකින් අහලා කොහොමද ඒක කෙරෙන්නේ කියලා. හතරවෙනි තුන්වෙනි එක ඔන්න හොඳ දෙයක්. මොකද අප භාවනා කරනකොට සති සම්පජඤ්ඤේ දිනු කරගන්නම වෙනවා නැත්තම් මේකේ කුෂන් එකටයි පුටුවටයි බුදු කාමරයටයි විතරක් සීමා වෙන නිසා. කතමාච භික්ඛවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. සති සම්පජඤ්ඤේ සඳහා සත්‍ය සහ නුවණ දිනුස් කිරීම සඳහා හේතු වෙන්නේ. ඉද භික්ඛවේ භික්ඛුනු විදිතා වේදනා උපජ්ජන්. වින්දනයක් මතුවේගෙන එනකොට යාට දැනගෙනමයි ඒක මතුවෙන්නේ. දැනි දැනීමයි එකෙන්නේ. සමහර නොදිනියත් කමන්නේ. නමුත් අර අපි කියන්නේ සිතිවිලි බලනවා කියලා සමහර අය කියන්නේ. මේ පොතේ පතේ කතන්දරෙන් කියනව නෙමෙයි. අනුන්ගෙන් උපුටලා දක්වන අය නෙමෙයි. දැන් සමහර භාවනා කර නැත්තේ කියන මම සිතිවිලි ගැන මන් දෙන්න බලන් ඉන්නවා කියලා. ඒ අවංකව කියන්නේ. විදිතා සංඥා උපත්තහන් එතකොට විදිතා වේදනා උපජ්ජන්ති. වින්දනය මතු වේනකොට එයා දන්නවා එක හේතුඵල සම්පතියම. විදිතා උපට්ඨහන්ති ඒක මතු වෙලා පේනවා. එයාගේ අවධානය අරගෙන තියෙනවා. ඒ කියන්නේ මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු තියෙනවා කියන මතක් වෙන්න ඕනේ ඒවා. ඒව ගැන නෙමෙයි අපි අද කතා කරන්නේ. මේක මතු පිටින් යන මේ සුතමේ ඥානය. විදිතා අබ්බත්තං ගච්ඡanti. ඒ වින්දන අතුරුදහන් වෙලා යනවා තමන්ට දැනදෙන. විදිතා අසඤ්ඤා. ඊට පස්සේ විද්දා විතක්ක. උපජ්ජanti, උපට්ඨහanti, අබ්බත්තං ගච්ඡanti. සංඥාබලුත් සංඥා කියන මතක් වෙනවා මතක් වෙනවා කියලා විපස්සනාවේදී මුල් හරියේදී කතා කරන්නේ ඒවා. මොනවා හරි මතක් වෙනකොට මතක් වෙනවා. ඒක අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ විතක්ක හිතවිලි හිතන જાති මට මෙහෙම දෙයක් හිතෙනවා හිතෙන්ද පටන් ගත්තා ඔන්න දැන් තාම හිතෙනවා ඔන්න ඒක අතුරුදහන් වෙලා ගියා. ආලෝක සංඥාවත් උහරි ටිකක් තියෙනවා මලහට. විදිතා අබ්බත්තං ගච්ඡanti. අයම් භික්ඛවේ සමාධි භාවනා භික්ෂුරින් මෙන්න මේ සමාධි භාවනාව භාවිතා බහුලී කතා වැඩි දියුණු කරහම් හුඟා අපුරුදු කළහම සති සම්පජඤ්ඤාය සංවත්තති. හැම තිස්සෙම සිහිය කියන එක දියුණු කරගන්න උදව් වෙනවා. අර ඉරියාපද මානසිකාරයට සමානයි. ඒකට කිට්ටු කරගලා ඒකත් එක්ක කරටට දාගෙන යන්න ඕන දෙයක් මේක යුගනද්දව. ඉරියාපත සා සිතවිලි එනේ. වින්දනේනේ මතක් වෙන දාට මේ මනසේ ඇතුලේ පටුන මනසේ පටුන බලනවා. මනස මොනවද කරන්නේ? මනසේ වැඩපිළිවෙල හොයලා බලනවා. මනස මං හොයලා බලනවානේ. ඒක එනකොට දන්නවා. එනකොට දන්නවා. අර මූල කර්මස්ථානේ එහෙම්මම තියෙනවා. වෙන වෙලාවට කරන්න නැත්නම් ඒකත් කරනවා. නමුත් ඒක කරනකොට හම් මේමිනවා නම් සති සම්පජඤ්ඤයෙන් මේක දකින්න අර අතපය කුලවන දකින්නවා වගේ. හිත ඇකිලෙන හැටි, හිත දිගාරින හැටි, විතක්ක ඇකිලෙන හැටි දිගාරින්දි බලන්නේ. ඒක තුන්වෙනි සමාධි භාවනාව. ඒකට ඒකටත් බුදුහාඳු කියන නමක් තමා සමාධි භාවනා. ඥාන නෙවෙයි ඒකට දැන් තාම. ඒක ඥාන කියන එක අර කලින්ම කියන සමාධි භාවනාව ditta ධම්ම සුඛ විහාරේ. ඔන්න අර ජාන්ත මහත්මහ ප්‍රශ්නෙට උත්තරයක් හැටියට මේ හතරවෙනි එක ගැන කතා කරමු. කතමාච බික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ආසවානං කයාය සංවත්තති. භික්ෂුවනි බොහෝ පුරුදු පුහුණු කරපුවාම සමා භාවිතා බහුලී කත කරාම සමාධි භාවනාවක් තියෙනවා. ආශ්‍රව ක්ෂේ සඳහා උදව් වෙනවා. ආසවක්ෂේෂනා ඉදබික්කවේ බික්කු පංචසු උපාදානක්ඛන්දේසු උද්‍යබ්බයානු පස්සේ විහෙරති. දැන් අපි දන්නවනේ පංච උපාදානක්ඛන්ද කියලා. ඒ කියන්නේ මම කියන එක්කනාගේ කෑලි පහ. මම කියන එක්කනා හැදිච්ච කෑලි පහ. ඊ පංච උපාදානක්ඛන්දේ කෑලි පහ තියෙන නොවිතන්නේ ඒක අරගෙන දැන් කියන්නත් මල් ලෑස්ති. මේක මේ මෙයා තමයි මේ ආවලා. මේ තමයි මේ මේ රූපය මේ හැම මේ කොණ්ඩේ මේ ටික තමයි සත්‍යජි. මේ වින්දන එන්නේ එයාට. මෙන්න එයා හිතුවේ මෙන්න මේගෙන දැන් කියලා අර එයා ඇතුළට දැන් අර පහම දාලා හැම ආරක්. මේ මගිලා අච්චුට මම ඒ ටික දාගත්ත මේක මගේ කියලා. ඒ වගේ. ඉතින් තම තමගේ තාච්ච පුරවගෙන තියෙන ඒ හැම දෙයක්ම අරගෙන මේ විදිහට තමයි මේක වෙන්නේ එතකොට. ඉතින් ඒ උපාදාන ඛණ්ඩ පහ ගන්න එතකොට. පංචසු උපාදාන ඛණ්ඩේසු මගේ කියලා මං ලං කරගත්ත, ගාව ගත්ත, සීල් පියාගත්ත ඒ රූප උපාදාන ඛණ්ඩ, වේදනා උපාදාන ඛණ්ඩ, සංඥා උපාදාන ඛණ්ඩ, සංඛාර උපාදාන ඛණ්ඩ, විඥාන උපාදාන ඛණ්ඩ කියන පහ ගැන උද්‍යබ්බය වශයෙන් බලන ඉපදෙන විදිය දකින්න නැති වෙන විදිය දකින්න. ඉති රූපම් මෙන්න මේක නේද මේ රූපත්වය කියන්නේ. මෙන්න මේකට නේද මේ සත්‍ය කියලා කියන්න හදන්නේ උහි. තමන්ගේ නම දාලම කියන්න. මෙන්න මේක නේද ඒක මතුවේ හැන්නේ නැහැ. සමුදයක් වෙන මේ උපාදානස්කන්ධය මතුවේ එනකොටම මම දකින්න මේ එන්නේ මතුවේ. අවිද්‍යා තණ්හාව තියෙන background එක. ඉති රූප සත්ංගම. අර මරණේ උපත වගේ මේ මෞකසින් ඊට අපු ඒ කතාවම නෙවෙයි දැන් මෙතන. උපාදානස්කන්ධ වෙ නැහැ. අර අභිනන්දන අභිවදන අජ්ජෝසාන මතක තියාගන්න ඕන. බොහොම හොඳ ඒ වගේන් තමයි ලං වෙන්නේ. නැත්තම් යා ඔහෙ තියෙන જાති. ඉති රූප සත් තංගම් ඉති වේදන මේක නේද වින්දනේ කියලා කියන්නේ. මෙන්න මේකට වින්දෙන් කියන්නේ ඔන්න වින්දනයක් කියනවා. මේ මෙන්න වින්දනේ මේ විදිහට මතුවලා ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක නේද වින්දනේ කියන්නේ. මෙන්න මෙහෙම නේද ඒක ආවේ. මෙන්න මෙහෙම නේද අතුරුදහන් වෙන්නේ. ඕනේ මේක. කියලා ගිලිනකොට පුටුවක ගෑවිලා තියෙනකොට නැත්නම් රිදිලි කියන જાති එනකොට ඇතිලෙන් ගොසැප් වෙනකොට බත් පාන් කනකොට ඒවට නිදා ගන්නකොට ඇතිල පෙරනකොට මේස් එක දානකොට ඒ වගේ જાති නාන සවර කැරලා එක ඉන්නකොට සබන් ගන්නකොට සේව් කරනකොට ඒ හැම වෙලාවටම මේක දැනෙනවා මට වින්දනයක් හැටියට. ඒවා ඊට පස්සේ සංඥා මතක් වෙන જાති. අර දැන් අර කලින් එකේදී සංඥා සමාසති සම්පජාඤ්ඤයෙන් බැදුවා. දැන් මෙතෙන්දී එහෙම නෙවෙයි. සංඥාවේ උපතක් තියෙනවා. හේතු ගොඩක් නිසා මතුවෙලා දෙන දෙයක් හැටියට. ඒකේ තමන්ට තේරෙනවා දැන් ඔන්න අතුරු දහන් වෙලා යනවා කියලා. ඒක අර අනිච්ච දුක්ඛ අනිච්ච දුක්ඛ විශේෂ බලන්නේ. උදේවාය වශයෙන් බලන්නේ. ඒතර අනත් ඉබේම වෙනවා. අනත් කියන්නේ අයිතිකාරයක් නැහැ. හේතුඵල හේතු නිසා හටගත්තා කියන සංඛාරා ඉති සංඛාරාණං සමුදු සංඛාර කියන ඒවා සංඛාර ගොඩක් තියෙනවනේ. ඒව පටන් ගත්ත හැටි මතුවෙලා එන හැටි අර සත්‍ය සම්පජඤ්ඤේදී තිබිච්ච විදිතා විතක්ක උපජ්ජන්ති වගේ જાති උඩ ඊට වඩා වෙනස් විදියට මේ තවත් ගැඹුරට ගිහිල්ලා බලනවා සංඛාර පටන් ගන්නවා අතුරුදහන් වෙනවා පේන්ට පේනවා මෙන්න මෙවලුම සංඛාර කියන්නේ ඒ සංඛාරයක් කියන්නේ ඒ සංඥාවට එක එක්කෙනා දක්වන ප්‍රතිචාර අනුව මතුවෙන જાති එකම දෙයක් දිහා බල වෙන වෙන සිටවිලි එන්නේ ඒක ආකෘති ඇති වෙන්නේ එහෙමයි මානසෙ ආකල්ප ඇති වෙන්නේ එහෙමයි ඊට පස්සේ විඥානෙත් මේ තමන්ට දැනෙන බවක් තියෙන ඒ අවධානයත් එක්ක ඉන්නකොටයි ඒක දැනෙන්නේ. ඒ ඥානත්වය ඥාන කියනකොට දැනීම් ඥානත්වය කියලා මම මේ කියන්නේ විඥානත්වය. විඥාමින්ගේ වී කියන කයින් කරලා කිවි ඥාන කියනකොට අවසාන ඥානකේ පඤ්ඤා දාගන්න එපා. ඒ දැනෙන බව සවිඥානික බව ඔග්නයිසින් පවර් එකක් තියෙන ඒ බව මතුවෙලා නැහැ කියලා. ඒක තියෙනවා ඒක පේනවා ඒක අතුරුදහන් වෙනවා පේනවා ඒ බලන අනුව තමයි මේ බලන එක අනුව තමයි අර ඥාන දර්ශන විසුද්ධිය කියන එකෙන් තමන්ට එක එක જાති එන විදිය තේරෙන්නේ දුක තේරෙන යන තරමට අරකින් අයින් වෙන නිබ්බිදා පහළ වෙන තරමට මේකෙන් අයින් වෙන්න උත්සාහ ගන්න. අපි අද ඒව නෙවෙයි කතා කරන්නේ. අපි වෙන දසර ආයෙත් කතා කරමු මේවා. මං කෙටියෙන් කියේවි ආයෙත් මාත්‍යමිති දහම් අසන්නට කරුණාවෙන් ධම්මේ කියලා දෙන්න අනිත්‍යයට බුදු සරණයි. ඒතොට තම සමාධි භාවනා හතරක්. ඒ වචනේ මතක තියාගන්න සමාධි භාවනා කියලා කිව්වා. ඒ එක එක වර්ග තියෙනවා. අපි දැන් හුඟක් වෙලා දන්නේ සමාධි භාවනා කියනකොට චතුරාර්ය ධ්‍යානෙත් විතරයි කියලා. ඒ ධ්‍යාන හතරට විතරයි කියලා. ඒකේ වෙනම එකක්. ඥාන දර්ශනයේ සඳහා ඥාන දර්ශන කියනකොට උත්තරීතර විසුද්ධිය නෙවෙයි. අර සාමාන්‍ය හතරේ පන්තියේ මම හතරේ පන්තියේ යලිට කියන අවතක්සිරු සඳහා නෙවෙයි දැනගන්න තරයි. හතරෙනි පන්තියේදී ලබන දිබ්බ චක්කු සඳහා උදව් වෙන සමාධි සම්පදාවක් තියෙනවා. විශේෂයෙන් අපි දැනගත යුතුයි අපේ අතින් කියනමයි ඒක මේ සති සම්පජාඤ්ඤයේ දිනුවෙන්ට උදව් වෙන සමාධි භාවනාවක් තියෙනවා ඉරියාපත මන භාවනාවත් එක්කත්වල බැඳගෙන යුගනද්දව කරට දාගෙන යන එක කියලා මම ඉවතෙන කීප හොඳ නැතත් ඒකත් එක්ක සම්බන්ධ එකක් තියෙනවා ඊට පස්සේ අනිච්ච දුක්ඛ අනාත්ත දකින්න එකක් ආ නාම රූප වල වෙනස දකින්න එකක් ඒකේ ශුන්‍යතාවයට හුඟා කිට් වෙන අතින් ඒ දක්න ශුන්‍යතාවය යන තම සෝතාපන්න වීම සකදාගාමි වීම අනාගාමි වීම අරහත් වෙන්නේ මුල් ගොරෝසුම පුද්ගල භාවය අතුරුදහන් වෙනවා නම් දිය කළ අරිනවා නම් එතනින් පස්සේ තෙන් සෝතාපන්නම තමයි ඒ කියන්නේ ඒ මාර්ගයට බැටිලා අපහු කරකිල්ලක් නෑ. ඉස්සයි කියන්නේ. අවිනිපාත ධම්ම අපහු යමක් නෑ. ඒ සඳහා මේ ධර්ම මාර්ගය උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සම්මා සම්බුදු සරණයි. අපට මන කියන්නේ. සම්මා සම්බුදු සරණයි. අප්‍රමාදයෙන් මම දැන් අපිට ලක් කරන නිරවුල් කර ගැනීමට ලොකු ආධාරයක් වුණා. හොඳයි, ගෞරවයෙන් මම කල්‍යාණ මිත්‍රයන්ට යොමු වෙන්න එකතු වෙන්න සාකච්ඡාවට විශේෂයෙන් හතංග මහත්මයා ඔබතුමාට අවස්ථාව තියෙනවා කියලා මම කතා කරන්න සිරුවන් සරණයි. පතිතුමනේ තරමද මේ සමාධි භාවනා සූත්‍රයේ මේ විස්තරණ විදිහට දැන් මේකේ දැන් මේ මේ මේ හතරක් විස්තර කරනවානේ. එතකොට ඒකේ අර පළවෙනි එක විතරක් අවධානය යොමු කළා කවුරු හරි ඒක මේ වඩන උත්සාහ කරනවා. ඒක විතර වෙන්නේ නැති නේ හම්බෙනවා ඇත්තේ. දැන් එහෙම නැතුව දැන් මේ හතරවෙනි විදියට විස්තරවෙනි විදියට කරෝතින් ඒකත් එක්කම අර මුල තුනමත් වැඩෙනවා ඇති නේද කියලා වගේ හිතුණා. එහෙම තේරුම් ගත්තොත් ඒක හරිද ප්‍රතිනිදිතම? දැන් එතෙන්දි මා හිතන්නේ දැන් අපි හිතමුද මේ තථාගත ධර්මයේ නැති කාලෙක කියලා. දැන් අපි ඔය දන්නවනේ දැන් ඒ අපි දැනගෙන වැඩුවොත් අනිත් ඒවා තෙන්න පටන් ගන්නෙ. දැන් මේ උදේවය දකින්න සමාධිය හරි දැන් පළවෙනි දෙවෙනි තුන් ඒ ධාන ඔය දැන් ආලාර කාලම් වගේ උත්තම ගුරුවරුන්ටවත් තිබුණේ නැහැ කියලා තමයි මම දැන් හිතන්නේ. නම් මගේ පෞද්ගලිකම සිටිවිල්ලක් මේ. මොකද ඒක සිද්ධුහා අර පළමු අසීරු කාර්ය කරන වෙලාවේදී කලන්ති දාලා හැටෙනකොට තමයි අත මතක් වෙලා. එතකොට අර අනිත් අර අරූපවත ඥාන දක්වයින් යන්නේ ඒ අපි ඥාන කියන්නේ ඒවට ඒ අපිනේ කියන්නේ ථේරවාද බෞද්ධ තමයි ඥාන කියලා කියන්නේ. ඒ අරූපවචර ආතන දක්වා යන්නට ඔය ආලෝකවත් කසිනියත් එක්ක යන සමාධි උදව් වෙනවා. ඥාන සම්මා සමාධි කිව්වොත් ඒකයි. ඥානවල තියෙන සම්මා සමාධිය සහ අර කාම ව්‍යාපාද උද්දීනමුද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා වලින් අයින් වෙලා මනස තීක්ෂණ වැඩ කරන විදිහක් වෙනවා. මනස තීක්ෂණ වැඩ කරන විදිහක් තියෙනවා. ඒ නිසා මේ දැන් අවිත්තක් අවිචාරමත් එකත් එක්ක ඒවා අපි උගාක් ඉගෙනගෙන තියෙනවා. මම දැන් අපි අහපු ප්‍රශ්න දෙස්තුවොත් එහෙම දැන් බුදුවරු නැති කාලෙක මේ ධර්මයේ නැති කාලෙක නම් ওই දෙවෙනි එකෙන් තමයි වැඩ කෙරෙන්නේ කියලා හිතෙන්නේ. දෙවෙනි එක තමයි උගාක් වෙලාට මනස්වල වැඩ කරන්නේ. දැන් බුදුවරුන්ගේ පණිවිඩ හැමතැනම ගිහිල්ලා තියෙන දැන හෝ නොදැන බොහෝ තැන්වලට ඒ කියන්නේ හොය නැත්තම් කරලා ශූන්‍යතාව වගේ දේවල් අනත්ත වගේ දේවල් ඒ කියන්නේ ඒවා ඒල් කොන්ෂ මනුෂ්‍ය මනස අහවල් මගේ මනස නෙවෙයි මේ කවුද අම්මා තාත්තා දෙන්නේ එකතු වෙලා හදපු රූපයත් එක්ක ඒ සංස්කෘතියත් එක්ක ඒ ගමෙන් ඒ පන්සලෙන් ඒ දහම් පාසලෙන් ඒ ඉස්කෝලෙන් ඒ ඒ පාදීන් අබ්බනහන දැන් තියෙන්නේ. ඒ මනස නෙවෙයි. එහෙම නැත්නම් පොදු විඥානත්වයත් එක්ක බැලුවාම කාටත් වැඩිපුර අවධානයක් තියෙනවා කි. මේ පැත්ත හොය නැත්තු ගැත්තන්ට තියෙන මේ ශූන්‍යතාවේ සාපේක්ෂතාවේ තියෙන නැත්නම් පටිසම්පන්නතාවේ ගැන අවබෝධයක් දැනට තියෙනවා. මම හිතන්නේ ඒක තමයි බුද්ධෝත්පාදයේ තියෙන වටිනාකම. දැන හෝ නොදැන මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දුන්නාය කියලා දැන හෝ නොදැන ඒ අවබෝධය එලි කරන මනසක් කාට කාටත් තියෙනවා. ඒක ඉති අපි කොටු කරගෙන ඉන්නවා මෙයා මෙයා මෙයා මෙයා මෙයා කියලා ඒ අර මනස කියන එක. එහෙම නැත්නම් අර ඥානය කියන එක නම් පොදුවේ කාටත් තියෙන බව පේනවා. ඒ නිසා තමයි ඔය බුදුහාඳුර හොයාගෙන ඉන්නේ සමහර අය නැත්තම් බුදුහාඳුරේට හොයාගෙන යන්නේ. ඒ වගේ જાති වෙන්නේ. නමුත් දෙක ධිට ධම්ම සුඛ බේරණ සඳහා තියෙන සමාධි භාවනාවයි සත්‍ය සම්පජාඤ්ඤය සඳහා තියෙන භාවනාවත් කෙරෙන තුන අබුද්ධ උත්පාදේ. නමුත් ධිට ධම්ම සුඛ බේරණේ සඳහා ඒකත් කෙරෙන්නේ ඉඩ තියෙනවා කාට හරි. නමුත් අර හතරවෙනි එක නම් සම්මා සම්බුදුරෙක් පෙන්වලා දෙන මාර්ගයෙන්ම තමයි ආන්ද වෙන්නේ. හැබැයි අර ඔබතුමා කිව්වේ හැටියට අන්තිමේ ඒවා කියන්නේ අන්තිමේක කරනවා නම් අනිත් ඒවාටත් යාගන්න පුළුවන්. ඥාන තත්ත්වෙට නම් යන්න හේතුවක් නැහැ. සමහරට ඒක වෙනම ඒක මනෝමූලික දෙයක්. හතරවෙනි එක මනෝමූලිකින් වෙන්නේ ඒකේ ඥානමූලිකයි. ඒක අවබෝධයට අහු වෙන දෙයක්, ප්‍රඥාවට අහු වෙන දෙයක්. මේ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් ගන්න. අපි වගේගෙන තියෙනවානේ අර සුසීම සූත්‍රය වගේ, ධාතුලින් සීල සූත්‍රය වගේ වලින් කතා කරලා තියෙනවා. බුදු සරණ, බුදු සරණ. බොහොම පිං මේ සත්‍යත්වමනි මේ මේකත් මේ කලින් ඔළුවට ආව ප්‍රශ්නයක් සමානලා තියෙනවා. මේ ඉතර කතා කරන්න ඕනද කියලා තෙලා ගන්න හිතෙන වෙලාවලුත් තියෙනවා. මේ ප්‍රශ්නේ කලින් ආපු හින්දාත් මෙතෙන්ට ගැළපෙන හින්දාත් මම ඒක අහන්න. මේ දැන් මට මතකිත ආදිපදේශයේ සූත්‍ර හරි පොතන හරි තියෙනනේ. දැන් අර බෝධිසත්වය හිතරනේ මේ අර ඔබතුමා කියන තන විභාගයේම මේ මේ අර මේ දුෂ්කරක්‍රියාකල්ල මේක වෙන්න බෑ කියලා අර මේ පොඩි කාලේ ධමගස්සෙවනේ මේ වැඩපු ආනාපාන සතිය මතක් වෙනවනේ. මතක් වෙලෙ තෙන්දී මේ උන්වහන්සේට හිතෙනවා මේ මම ධානවලට බයද, මේ සැපේට බයද කියලා. පස්සේ නෑ සැපේට බය වෙන්නේ නැහැ කියලා විස්තරයක් වෙන තැනක් තියෙනවනේ. කල්ලරේ ආයිමත් බොදු වෙන දවසේ වඩන්න ගන්න වගේ විස්තරේ. එතකොට මේ තෙන්දී කියනකොට මට හිතුණා දැන් සූත්‍ර වල හැමතැනම මේ අරූප ධාන ගැන සඳහන් වෙනකොට කියන්නේම මේ රූප ධ්‍යාන හතර විස්තර විලා එතනින් පස්සේනේ මේ ආකාස සංඥායතනේ නේව සංඥා සංඥාතර වගේ ඉතුරු හතරට යන්නේ. එතකොට ඒක කියනකොට හිතනවා මේ මේ අර රූපාවතර ධ්‍යාන ලබන්නේ රූපාවතර ධ්‍යාන ලැබල ඒක ඉක්මවා ගියාය කියලා. ඒ රූපාවතර ධ්‍යාන මට්ටම් නොලබතෙන්ට යන්න බෑ කියලා. හැබැයි දැන් මේ බෝධිසත්වයෝ අර ගුරුවරු දෙන්න ගාවට යනකොට මේ හයවෙනි ධ්‍යාන හත්වෙනි ධ්‍යානේ මේ ලබා ගන්නනේ දෙන්න ගාවදී. මේ එතකොට එහෙම වුණා නම් අර මුල ධාන හතරත් වැඩිලා අර ටික දෙක හම්බෙන්නේ නැති කියලා හිතනවා. ඒ විස්තරේ බලන්න. හැබැයි එතකොට අර මේ දැන් දුෂ්කර ක්‍රියා කළා මේ ආනාපාන සතිය මතක් වෙන වෙලාවෙදි මතක් වෙන්නේ අර මේ ආනාපාන සතිය වැඩපු මේ මේ ධාන මට්ටම් ගැන, ඒ සුඛය ගැන. එතකොට ඒකත් එක ගත්තම හිතෙනවා එහෙමනම් මේ මෙතන මේ ධාන හතර නොලබා දාර අරූපාවචර ධාන ගුරුවරු දෙන්න ආවද ලැබුණේ කියලා. එල එහෙම නිකන් එක වෙලාවක සූත්‍ර කියන එක ගැත්තුමක් ආවා. මට නිකන් ඒක අහන්න හිතර මන් දන්නේ නැහැ. ඒක ගැලපෙනවද මේ දෙන්න වේ හර සුදුසුද කියලා. තෙරුවන් සරණයි. ජයන්ත මහත්මයාට තියෙනවද ඒක නුකුත් කියන්න. මම නම් ඒක තමයි හිතන්න ඕන පැත්ත කියලා මං හිතාන ඉන්නේ. මත් එකයි මේ අනිත් ඔය ඒකට වඩා තියෙන වෙනස කියලා. බුද්ධ සරණයි. මට නම් අර මේ මගේ ප්‍රශ්නයක් තියෙන මේ සූත්‍ර සම්බන්ධව මේ සත්‍යමයි අහන්න මේ කතා සංගමාත්මය කලින් ආවන්නේ. දැන් ආපු ප්‍රශ්නේදී එදත් ඔය ප්‍රශ්නේ මතු කරා මේ මම හිතන සංගමාත්මයදී මට තේරුණ විදිහ එකක් තිබුණා. ඒක අර දාලාරකම් මුදුකම් පුත්‍ර වගේ මේ ගුරුතුමගෙන් බුදුහාමුදුරුවෝ ඒ කමටහන් ගත්තට එතකොට ඒ වෙන ක්‍රමයක් වෙන්න ධානාපන සතියක් වෙන්න බෑ වගේ එකක් කියන්නේ ස්වාමී මේ බුදුහාමුදුරුවෝ අර ආයේ ඒක මේ පොඩි දවසල කරපු දේ මතක් කරලා මතක් වෙනවා නම් ඒ ක්‍රමෙ නෙවෙන්න බෑ කියන එකයි. ධාන වඩලා වෙන්න ඇති කිය සතර හතර ධානවලට ගියත් එතකොට මම නිකන් හිතපු දේ තමයි ඒක ආලාර කාමුද්දු කාම්පුත මේ ගුරුතුමගෙන් කමටහන් අරගෙන නම් මේ බුදු මේ කියන්නේ ඒ විදර්ශනා පාදක මුනේ ඒක සම්මා සම්බුද්ධ වෙනවාද කියන ප්‍රශ්නේ එනවා. එතකොට ඒ තමන්ගේ මාර්ගයේ වෙන ගුරුවරයෙක් යටතේ මේ කියන්නේ වඩලා තියෙන කියන වගේ එකක් එනවනේ. එතකොට ඒ ක්‍රමයේ වෙන්න බෑ. එතන ධ්‍යාන හතර යන්න ධ්‍යාන හතර යන්න තු අරුප ධ්‍යාන වලට යන්න බෑ කියන එක දන්නවනේ. ඒ තමයි ඒ ප්‍රථම ධ්‍යානේ හතර ධ්‍යානේ අරුප ධ්‍යාන වලට යන්න පුළුවන්කම තියෙන්නේ ඇති. නමුත් ඒ ක්‍රමය මම හිතන්නේ නැහැ ඒ අර සම්මා සම්බුදු කෙනෙකුට මේ බුද්ධත්වයේ ලැබෙන ක්‍රමය නෙමෙයි වෙන්නේ ඇති කියලා හිතන්නේ. ඒකට එහෙම නැත්නම් එතනම ධ්‍යාන වැඩ හතලා නැත්නම් එතනින්ම විදර්ශනාවට ගියා නම් එතකොට තව ප්‍රශ්නයක් වෙනවා. ඒක සම්මා සම්බුද්ධද කියන ප්‍රශ්නය වෙනවා. කියන එකක් වගේ මට තේරුණා. ඒක ඒ අර ගුරුවරයෙක් ළඟ ගියාට මම හිතන්නේ නැහැ ඒ ඒ ඒ ගුරුවරයාගෙන් උපදේශ ගත්තට එතනින් සම්මා සම්බුද්ධ කෙනෙක් කිහි වෙනවද කියන එක. එතකොට ඒක එහෙම එකක් වෙනවා. එතකොට ඒ කියන්නේ බුදුහාමුදුරන්ට ගුරුවරෙක් හිටියා වගේ වෙනවා කියන වගේ එකක් වෙනවා. ඒ මාර්ගයේදී එහෙම එකක් තමයි මට හිතේ. මම මේ තමයි මගේ මතය තමයි. ඒක කියන්නේ මේ අර මට අරකෙදී සූත්‍ර සම්බන්ධ ප්‍රශ්නයක් මතුණා මේ සත්‍යදමනේ ඒකෙදී. දැන් අපිට සමාධිය කියන්නේ එක දැන් ඔක ක්‍රම හතරක් කියලා තියෙනවානේ. දැන් මේ ක්‍රම හතරෙන්ම මේ හතරවෙනි ක්‍රමයට යනවාද කියනකොට පළවෙනි ක්‍රමය යනවාද දෙවෙනි ක්‍රමය යනවාද කියපුවාමත් මේ අර සම්මා දිට්ඨියක් කියන එක නැතුව පළවෙනි ක්‍රමයට ගියත් මේ කොහේ කියන්නේ සාමාන්‍යයෙන් සූත්‍රමය පැත්තෙන් හරි ඔය ධර්මය අහලා යම් කිසි මට්ටම අවබෝධයක් නැතුව ගියොත් අර ඒ පළවෙනි ක්‍රමයට වැරුණොත් වෙන පැති වලට යන්න පුළුවන් ක්‍රමයේ තියෙනවා වෙන පැත්තකට යමු වෙන්න පුළුවන් නේද කියන එක සාමාන්‍යයෙන් ධ්‍යාන වලට යනකොට දැන් අර සම්මා සමාධි වුණොත් එහෙම දිට්ඨියේ යම් කිසි විසුද්ධියක් නැතුව මේ වෙන කවුහරි ඔක අහපු එකෙන් කරන සම්මා සමාධි වෙනවද කියන ප්‍රශ්නේ මට නිකන් මතුණා. ඒක එතකොට ඒගොල්ලෝ ඒ දැන් මට තියෙන සාමාන්‍ය අත්දැකීම් හැටියට තේරුණා ඒක එහෙම ගියාම ආත්ම සංඥාව වැඩි වෙන පැත්තකට යන්න පුළුවන්, නිත්‍ය සංඥාව වැඩි වෙන පැත්තකට යන්න පුළුවන්, අනාත්ම සංඥාව මේ දුක කියන්නේ නැතුව සැපයි කියලා ගන්න පුළුවන්කම තියෙනවා බොහෝ දුරට. ඒ කියන්නේ බුදුහාමුදුරන් ක්‍රමේ අනිත් පැත්ත බොහෝ දුරට වැඩෙන ක්‍රමයක් වෙන්න පුළුවන් කියන එක තේරෙන එහෙම වෙලා තියෙන නිසා සමහර ප්‍රායෝගික සම්බන්ධ අධ්‍යක්ෂින් වලින් අර සමහර අයගේ අධ්‍යක්ෂින් කියනකොට ඒ අර සුතමයේ පැත්තේ බුදු ධර්මයේ අහලා නැති කෙනෙක් ගියාම ඒ ධ්‍යාන වලට කියන දේවල් අහනකොටත් ඒ දිට්ඨිය යම් කිසි විශ්ුද්ධියක් ඇති කෙනෙක් ධ්‍යාන වලට යනකොට කියන එකත් වෙනස් නිසා අතන අර ප්‍රශ්නේ එනවා නේද සත්‍යතුමනි. එහෙම වෙන කවුරු හරි කියන්නේ මේ ශාසනයෙන් පිට කවුරු හරි ධ්‍යාන වඩනකොට ඒක සම්මා සමාධි වෙනවද කියන්නේ තේරුම් ගන්න. දැන්තම මහත්මා ඉන්නවද? ඒ ගැන මොනවද කතා කරන්න කට්ටි? හොඳයි සත්‍යතුමනි සම්මා සම්බුද්ධ සරණයි. ඔව් දැන් ඒ ප්‍රශ්නේ ඇත්තටම තේنده තියන බැලුවහම මෙතනදී බලනකොට ඇත්තටම මේ කියන භාවනා හතර ගැනම විස්තර කරන තැනදී බුදුරජාණන් වහන්සේ මුලින්ම යොදලා තියෙනවා මේ ඉද භික්ඛවේ භික්ඛු කියලා. ඒ ටික හැම තැනම ඒ හතර අවස්ථාවකදීම සඳහන් කරලා තියෙනවා. කියන්නේ මේකේ පරිවර්තනයේ දිය තියෙන්නේ මහන් මෙසස්නේහි මහන කියලා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේත් පැමිණි මහන් භික්ෂුවක් වඩන හැටිමත් නැත්නම් යෝගියෙක් වඩන ආකාරය තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒකට පළවෙනි එකෙන් කියන්නේ ditth dhamma sukha viharane sadaha අපි දන්නා කියලා ධ්‍යාන හතර වඩනවා කියලා. දෙවනි කීරි තමයි කියන්නේ ඥාන දස්සනේ සඳහා ආලෝක සංඥා මානසිකාර කරනවා කියලා සත්‍යිකම අපිට ඒක විස්තර කරලා දුන්නා. එතකොට මේ සති සම්පජඤ්ඤේ වඩන සැනස් කියන්නේ මේ සස්නේ මහාන කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. දෙබික්කවේ කියන එකට දෙබික්කවේ වික්කනෝ කියනකොට එතන වික්කනෝ කිව්වහම මේ සාසනේ මහාන හැටියට තමයි අපි තේරුම් අරන් ඉන්නේ මේ පරිවර්තන සිලිමුත් අපි අහන ධර්ම තුනනේ. එතකොට මේ සියලු හතරම ධ්‍යාන හතරම මේ සමාධි භාවනා හතරම වඩන්නේ මේ ශාසනය තුල කියලා වගේ අදහසක් එනවා. ඒ වගේම මේක දැන් පළවෙනි එක ගත්තාම මේක ගැලපෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සම්මා සමාධි කියන තැනට. එතකොට මේක එතකොට නොගැලපෙන දෙයක්වත් එහෙම නැත්නම් මේකේ ditta ධම්ම සුඛ විහරණයක් කියනවා තමයි. නමුත් ඒ සුඛ විහරණේ වෙන නවතින එකයි ප්‍රශ්නේ. ඉතින් එහාට වඩන්න පුළුවන් දෙයක් සම්බන්ධයෙන් අදහසක් එතන වාස් වෙනවා. ඒ කියන්නේ මේ අපි දන්නවා මේ ධ්‍යාන වඩන මේ විදිහට ප්‍රථම ධ්‍යාන ස්ථානයේ ධ්‍යාන වඩලා ඒ ධ්‍යාන විපස්සනා আদি වශයෙන් අපි ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් ඒ සිත දියුණු කරන ඒ වගේ අත්විඳින තීම් බලන එක උපාදානස්කන්ධයන්ගේ උදේවාය බලන තත්ත්වයට යන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මට තේරෙනවා මේ පළවෙනි එකත් අවසාන එකත් යම් කිසි විදිහකට මේකට කෙලීම සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන කොටසට සැලකීමක් තියෙනවා කියලා සත්‍යදමනි. ඒක ගැනත් පොඩ්ඩක් මම හිතනවා කතා කරන්න පුළුවන් නම් හොඳ වෙයි කියලා. විශේෂයෙන් මේ ඉද බික්කවේ බික්කු කියන වචනේ තේරුමත් අපි පොඩ්ඩක් හදාගමු කියන එකත් කල්පනා කරන සත්‍යදමනි පුළුවන් සරණයි. සර්ණයි සත්‍යජිතමනි, ජයන්ත මහත්මයා එහෙම කියනකොට පොඩි අදහසක් හිතට ආව මේ විදිහට. මේ ශාස්ත්‍රීය දීක්ෂා කියනකොට අපිට මේ විදිහට හිතුවත් සත්‍යජිතමනි එක අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නුම් කරලා දෙන්න. ලෞකික සමාධිය සහ ලෝකෝත්තර සමාධිය කියලා අපි හිතුවොත් ලෞකික සමාධියකදී ඒ තැනත්තා තවම මාර්ගස්ත පුද්ගලෙක් නෙමෙයි කියන අදහස හිතට ආවා. එවැනි කෙනෙකුට ඥාන දර්ශනයක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා, නමුත් සෝතාපන්න නොවුණු කෙනෙකුට කියලා හිතුණා. ඒ වගේම ඔබතුමා අපිට සඳහන් කළ ඇත්තටම අවසාන ඥාන දර්ශන විසුද්ධිය කියන එක ලෝකෝත්තර සමාධියකින් ඇත්තටම ලෝකෝත්තර සමාධියක් කියන එක කියලා හිතුනේ මොකද සෝතාපන්න ඵලයට පැමිණි කියන්නේ ඒ තත්ත්වය සාක්ෂාත් කරපු මනසකට එයින් එහාට වැඩිමින් ලැබෙන දෙයක් ඥාන දර්ශන විසුද්ධිය කියන එක කියලා හිතට හිතුණා. ඒ කියන්නේ ඇත්තටම අපි මෙහෙම හිතුවත් සත්‍යදෙමනේ ඒක නිවැරදිද කියලා පොඩ්ඩක් තේරුම් කරන්න. මේ අපි හිතමු අනිදස්සන විඥානයේ தත්ත්වය කියලා. අපි ඒ නිකන් වචන වශයෙන් අරගෙන බැලුවොත් ඒ අනිදස්සන විඥානයේ ඉඳගෙන හිතුණ. ඒ කියන්නේ එයින් පහළට අපි මේ අපිට විස්තර කරපු මේ සංඛාර ඇති වෙන හැටි දැකීම සංඛාර උපේක්ෂා ඥාන කියන ඒ தත්ත්වය වගේ ඇති වෙන්න පුළුවන් නම් ඒ වගේම ඒ වගේ தත්ත්වයක් සෝතාපන්න නොවු මනසකට අපහසු වෙයි කියලා හිතෙනවා පංච උපාදානස්කන්ධයේ උදේවය දකින්න. ඒ தත්ත්වය මාර්ගස්ත මනසකට පමණක් පුළුවන් දෙයක් විදියට මාර්ගස්ත මනසකින් දැකීමට හැකි දෙයක් විදියට තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ අනුව ඔබතුමා විස්තර කර ඥාන දර්ශනය ලෞකික සමාධියකින් අනිත් දර්ශනය ඇත්තටම ලෝකෝත්තර සමාධියකින් ඇති වෙන්නේ ඉඩ තියෙනවා කියන එක හිතට ආව. ඒ ගැන කල්‍යාණ මිත්‍රෙන්ගෙන ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි. චිත්‍රමාත්මි ලෝකෝත්තර සමාධිය කියන එකෙන් අදහස් කළේ මේ කියන්නේ සෝතාපන්න වීමෙන් පසුව වඩන ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන ආදී සමාධිද ඒක ගැන පොඩ්ඩක් විස්තර කරන්න අපිට තේරුම් ගන්න. නෑ මම හිතන්නේ අපි සත්‍යජිතුමාට අහුම් ගන්න දෙන්නේ තේරුම්. බුදුසරණ බොහොම පින් කතා කළාට මේ එතෙන්දී අර ඉද මේ ශාසනයට අනුරූප යන මාර්ගයේ කියන අපි හිතමු ලෝකෝත්තර කියලා කිවි එකයි. අර ඒ වගේම තමයි මේ දැන් අපි නිතර ඉගෙන ගන්න කාගේ හරි මයික්‍රෝෆෝන් එකක් හදාගන්න මේ අර බොජ්ජංග කියන්නේ බෝධි අංග හැටියට කියනකොට ඒවා වඩනකොට කියන වචන තුනක් ගැන අපි මතකෙති කිව්වා. විවේක නිසිතං නිරෝධ නිසිතං බොස්සග්ග පරිණාමී කියලා. ඔව බොහෝම හොඳ වචනේ. ඒ වචන නැතත් අපි අතින් කියනවා දැන් මොකද අපි තථාගත ශ්‍රාවකයන් සමය අහලා ඒකේ වටිනාකම මේකයි. මම තැනක රැඳෙන්න හදන්නේ මේ මනස කොහේ හරි තැනක රන්දලා තියන්න හදන්නේ බෙල්ලුම් බෝලේ අන්දලා තියෙන තියන්න කෙනෙකුත් නැති හින්දා අර අනිදස්සන විඥාන කතාවත් හොඳයි. එතකොට ඒ විවේකෙන් නිසිතම් විරාගෙන් නිසිතම් නිරෝධ නිසිතම් භොක්සග්ග පරිණාමි. ඒ නිරෝධ නිසිතයි විරාගෙන් නිසිතයි භොක්සග්ග පරිණාමි කියනකොට ඒක සතියට සම්බන්ධයි. ඒ තුනත් එක්ක තියෙන සතිය වඩනවා. ධම්ම විචයත් වෙන්නේ යනවා ඒකට. අන්න ඒකයි ලෝකෝත්තර කියන්නේ. ඒ ලෝකෝත්තර මාර්ගයට අනුරූප අර දැන් ඒක මේ අර මේ සෝතාපන්න උනාට පස්සේ කියලාම ගන්න නැතු අපේ මේ මේ පැත්තට නැඹුරෙච්ච බොස්සග්ග පරිණාමී කියන එකත් එක්ක ගමු. බොස්සග්ග පරිණාමී කියන එකත් එතකොට මේ පැත්තට නැඹුරෙච්ච මේ පැත්තට යන නිරෝධයත් එක්ක මිශ්‍ර වෙලා ඒ කෙනෙකු බාට මේ තියෙන මේ පුජ්‍යලත්වය විසි ගොඩක් කල් තියාගන්න නෙවෙයි. ගොඩක් කල් කියලා කියන්නේ මේ පුජ්‍යල භාවය අරූප වචර தත්ත්වයට දාලා ගොඩක් කල් තියාගන්න නෙවෙයි. රූපාවචර தත්ත්වයේ බ්‍රහ්ම தත්ත්වයකට මේ නැත්තම් මේ පුජ්‍යල භාවයේ බ්‍රහ්ම සත්වයකින් පවත්ව ගන්න කියලා හිතෙන්නේ යා. මොකද භවයේ කියන එකස් මේ උපාදාන මත යන එකක් කියලා දකින්න හින්දා. එතකොට අර විඥානය අනිදස්සන වෙනවා කියලා කියන විඥානයත් පිහිටන්ත තැනක් නැහැ. එතකොට පිහිටන්නේ අහවල් තැන කියලා. මොකද අභිනන්දනේ අභිවදනජෝසානේ අයින් වෙලා යනවා. මේකේ අංශ දුකනත් දැක්කහම. එතකොට විරියත් විරිය වදන්නේ විවේකෙන් නිසිතං නිරෝධ නිසිතං විරාග නිසිතා නිරෝධ නිසිතා වොස්සග්ග පරිණාම වොස්සග්ග කියන්නේ අයින් කරන්න පැත්තට නඹුරලා තියෙන. තියා ගන්න පැත්තට නෙවෙයි. භව පැත්තට නෙවෙයි. භව නිරෝධයේ පැත්තට. මොකද භව නිරෝධෝ නිබ්බාණං ඒ නිසා. ඊට පස්සේ පීතිය උනත් එහෙමයි. දැන් අර අර නිරෝධ නිසිත නැති පීතියක් එන්න පුළුවන් අර අර කලින් කිව්ව අර ලෞකික සමාධියත් එක්ක ගිහිල්ලා ඥාන දර්ශන ලැබෙනකොට ඒ කියන්නේ දිබ්බ චක්කු අංශයට ලැබෙනකොට ඒ උත්තරම ඉන්න අයට පවිත්‍ර උතුම් උතුම් බන්ධනීය උත්තරම වේත්තු ඒකින්ද ඒවා අවතක්ෂේරු කරන්න එපා. නමුත් අර විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත වස්සග්ග පරිණාමි නැ. ඊට පස්සේ පස්සද්දි වුණත් එහෙමයි. දැන් ආලාරකාම වගේ ඇත්තන්ට මේ පස්සද්දේ තිබුණා ඒකට විවේකෙන් නිසිත නිරෝධෙන් නිසිත නෑ ඒවා. මොකද ඒවර භව භව තණ්හාවත් එක්ක මිශ්‍රලා තියෙන්නේ. භව තණ්හාව තමයි. නමුත් අර ඒක අර කාමෙන් ඈත්තලින් නිසා ඒක සුත්ත තත්ත්වයේ තියෙන්නේ. උපේක්ෂා තත්ත්වයේ තියෙන්නේ. ඒවන් වැඩි හෙල්ලෙන්නේ ආනන්ද සමාධි කිව්වේ ඒකයි. ඉන්ජිනේ වෙන අඩුයි ඒවා. ඒක නිසා තමයි සිද්ධාත් ඒකේ තායිබෝවන් කියන්නේ. අර කලින් බුදු මහත්මයා කතා කරපු එකට ඒක ඒ ප්ලස් කතාවක් ඒක මත ඉතිහාන්තෝ ඒක එහෙමමයි. ඉතින් මන් ටිකක් ආදිමදි කරා මේ ඒකේ කියන්නේ ඒක එහෙමමයි. අපි මාර්ගය තව තීරණයට උන ධම්මජීවහාඳු කියන වාගේ වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ අත්තරින් තැන් ලෑස්තිෙන්ද එතකොට මේ විතක්ක සවිතක්ක සවිතාර අවිතක්ක විචාර ඒ ඥාන සම්මා සමාධිය සිද්ධාර්ථ ගෞතම මනසට ගත්ත දේ යා පංචාභිඥා අස්ස සම්පatti ලැබුවා. නමුත් මේකේ තාවේ නැහැ මේකෙන් ඇවිල්ලා තත්ත්වෙට. ඉකින් සමේක එකයි කිය පුබ්බේ අනනුසිතේස ධම්මේස. අයන් නිරෝධ ගාමිනී පටිපදාති. පුබ්බේ අනනුසිතේස ධම්මේස චක්කුමුද පාති කිව්වේ එක. මම කලින් මතු කළ දුන්නේ කවුරුත් එබැයි. ඒ කට්ටියටත් මිස් වෙච්ච නිසා තමයි මේ කට්ටියට කියලා දෙනවා හොඳයි කියලා මතක් වුනේ. ඒ ඊට පස්සේ උපේක්ෂා සමාධියත් එහෙමයි. බුද්ධංග සමාධිය විවේක නිසිතයි, විරාග නිසිතයි, නිරෝධ නිසිතයි, ඔසග්ග පරිණාම. දැන් මේ අහවල්ලු බවට පත් නොවි මේක අපි කෙරේ අපේ අතින් කෙරෙනවා දැන්. අපිට පුරාජේරු කතා කරන්න දෙයක් නැහැ. ඉතින් අපි අභිමානයක් තියෙන තියාගන්න වෙනවා අපි අතින් ඔය සති සම්පජාඤ්ඤ භාවනාවත් සමාධි සම්මාස්ති සමාධිය සමාධි සම්පදාවත් ඇරෙන අපේ අතින්. දැන් ඔය ඥාන දර්ශන වගේ දෙයකට ඒ හතරිනි පන්ති ඥාන දර්ශන වගේ දෙයකට වෙනම මනස පුහුණු කරන්න ඕන හැබැයි කසින වගේ දෙයක් ඒක කරන් කරන අය අපි දැකලා තියෙන දකින්න උතුම් මේ පවිත්‍රයි උතුම් ඒවා එකට අව탁සේරු කරන්නේ යත්තන් තේනවා මේ ඒකෙන් දැන් දිබ්බචක්ක කියන්නේ ඒ කියන්නේ දැන් දෙවියන්ට පේන්නේ ඒ කියන්නේ දැන් අර බාහිය දාරු චීරි වගේ නැත්තම් නඳු කිරේ එහෙමනේ ඒක වගේ අපිට මතක් වෙන්න ඕන බාහිය වෙන්න ඕන දැන් ඉන්නේ මේ නම් තුනේ අකුරු තුනේ නම් අකුරු පහේ නම් තේ නැත්තන්ට තෝ වෙන්න දීද දිනෝ ඒකින් ද එතෝ ටීලාට උපේක්ෂාවත් දිවිනන විවේකෙන් නිශ්චිත නිරෝධ නිශ්චිත උපසග්ග පරිණාම එහෙම නැත්නම් අර උපේක්ෂාව කියන එක තියාගෙන ඉන්නවා මොකද උපේක්ෂාව තම අවසාන පරමාර්ථය කියලා හිතනවා. ඒක නරක දෙයක් නෙවෙයි. ඒක බුදුහරෙකුට විතරයි ඒක පොඩ්ඩක් අනේ මේ ඇත්තන්ට මිස්ුණා නේද කියලා මහා කරුණාවක් ඇති වෙන්නේ. අපිට කිසිම අය දෙන්න ආලාර කාලා වගේ උත්තරයන් අවසක්ෂේරු කරන්නට. ඒක මතක තියාගන්න තින් මේක හොඳ පැත්තකට එනවා විශේෂයෙන් මම කැමති අර සති සම්පජාඤ්ඤ සම්මා සමා මේ සති සම්පජාඤ්ඤයට යන සමාධි සම්පදාව ඒක සමාධි සම්පදාවක් කියලා මට කිව්ෙන්න ඕන. බුදු වේ සමාධි සම්පදාව ළඟදී නිබ්බානේ ඒකෙද්දි නිබ්බානේ කියනකදී උමු කරන්න පුළුවන් මනස. ඒ සමාධි සම්පදාවේදී මොකද තෙන්දී අනිත්‍ය දුක්ඛනාත්ත වලට නඹුරු කළොත් පුද්ගල භාවයට පිඹල දාන්න පුළුවන්. කෑලි පහ ගලවලා බලන්න පුළුවන්. කෑලි පහක් තියෙනවා කියලා ගලවලා බැලුවේ නැත්නම් කෑලි පහකින් නේද මේක හැදිලා තියෙන්නේ කියන එක තේරෙනවා. යුනිට් එකක් නෙවෙයි පහක එකතුවක් කියලා. එතකොට අර දීපු නාම කියන එක මොකද්ද කියලා හිතෙනවා. මේක ළිඳ කිව්වත් කමන්නේ මිනිස්සු අනුකයයිට පාට. මේකට ඇල කිව්වත් කමන්නේ ඊට පස්සේ. ඒ වචන වැඩක් නැහැ ඊට පස්සේ. ඒ ඒ ඒ ගැළවිල්ල තේරුම් ගත්තොත් ඒක තමයි බුදුහාම කියන්නේ අවනිපාත ධම්මයි කියලා. සසර සැලසුම් සාගතයි ඒකවල. මේක අපි කරන දෙයක් කරන්න පුළුවන් දෙයක්. ඒක පුළුවන් කරන්න පින් කල්යාණ මිත්‍රන්ට තුන් පැත්තට අර අනිදර්ශන මනස කීපේ කොහොඳයි අර එතෙන් මතක් වෙන්න ඕන අපිට අර බුදුහාම කිව්වට අභිනන්දන અભිවදන අජ්ජෝස්ථාන නැති කියනකොට තියෙන හේ කුමාරූපකේ අර බිත්ති දීර වදිනා බිත්ති නැත්තම් කොහෙද ඒ වගේ දෙයක් වෙනවා අන්තිමේ ඒ නිසා මේ මනස ගිහිලා රැඳෙන තැනුයි හඳන්න තියෙන මනස දෙකම තේරුම් ගන්නතෝ කොහෙද මේක රඳින්නේ ආව තැනක ආවල්නේ අභිනන්දනෙ නිසා තමයි ලං වෙන්නේ රූප විතරක් නෙමෙයි ඒ නිසා තමයි රූපං චක්කුං අනත්තා රූපං අනත්තා චක්කු කියන එකටත් තනිව ඉන්න බෑ ස්වාධීන ප්‍රයත්න නැහැ රූපට ස්වාධීන ප්‍රයත්න නැහැ චක්කුං සෝතං අනත්තා සද්ධානත්තා ඝානං අනත්තා ගන්ධානත්තා ඔක්කොම ස්වාධීන ප්‍රවැත්ම නැහැ. ඒවත් තියෙනවා විතරයි. ඒක ඉෂ ධර්මතා හැටියට. ධානං අනත්තා, ගන්ධානත්තා, ජීවානත්තා, රසානත්තා, කායානත්තා, පොට්ටබ්බානත්තා, මනෝනත්තා, ධම්මානත්තා. ඒතරු මේ මේ මේ හයනේ වැඩ ඇතුළේ වැඩ කර කර යන්නේ ඉන්සාර. ඊට පස්සේ අර ධාතු තැන තැදෙනවා. රූප, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන ටිකේ රැඳිලා ඉන්නවා ඊට පස්සේ. බුද්ධ සරණයි. තුන් කල්යාණ මිත්‍රාට පිං. අසත්‍යස්මී ආ කල්යාණ මිත්‍රන් ටික තියෙන පුළුවන් නැවතත් සාකච්ඡාවට සර්වන් සරණයි මම විවෘත කරන්න හැමෝටම. තෙරුවන් සරණයි. මේ මේක මේ දැන් දෙවියෝ පදහස වල මේ මේ විරුද්ධව හරි එකඟව හරි නෙමෙයි මම අර ඉතල කිව්වේ මේ සූත්‍ර කොටස විතරක් මේ කියනනම් මේ ඒක තියෙන්නේ මේ බෝධිරාජ කුමාර සූත්‍රය අතර මේ ආර්ය පරිශන සූත්‍ර නෙමෙයි එතන චූටි කැලලක් මම කියනනම් ඒකේ තියෙන මේ රාජ කුමාරය ඒ මම මේ කියන්නේ පිටක.lk එකේ තියෙන ටික ඒක පොඩක් මේ පරිවර්තනයේ සරලින්ද රාජ කුමාරය ඒ මට මේ අදහස විය මම පිය වූ ශුද්ධෝදන ශාක්‍ය රජතුමා රාජයාගේ වප්මගුල් දිනෙහි සිහිල්ලු දඹරුක් සෙවණේ හුන්නේ කාමයන්ගෙන් මෙන්මම අකුසල ධර්මයන්ගෙන් මෙන්නම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කළ බව දනිමි. ඒ මාර්ගය මාර්ග ඥාන අවබෝධය පිණිස වන්නේ අදහස විය. රාජකුමාරය ඒ මට අවබෝධය පිණිස මේ මාර්ගයේ එහෙම යයි 190 පැති විඥානය පහළ විය. රාජකුමාරය ඒ මට මේ අදහස විය. කාමයන්ගෙන් මෙන්නු අකුසල ධර්මයන්ගෙන් මෙන්නු යම් ඒ සැපයක් වේද මම ඒ සැපයට බය වෙමිද කියාය. රාජකුමාරේ ඒ මට මේ කල්පනාව ඇති විය. කාමයන්ගෙන් මෙන්නු අකුසල ධර්මයන්ගෙන් මෙන්නු යම් මේ සැපයක් වේද මම ඒ සැපයට බය නොවෙමි කියාය. රාජකුමාරේ ඒ මට මේ කල්පනාව ඇතිය. මේ තරම් දුර්වල වූ ශරීරයකින් යුක්තව ඒ සැපය ලබන්නට බැරිය. යම් මෙහෙකින් මම බත් හා කොමඩු ආදී ඖදාරික ආහාරයන් ගන්නේ නම් හොඳයි කියයි. අන්න එතනින් පස්සේ තමයි මේ බෝධිසත්ව තීරණය කළා තියෙන්නේ අර මේ දුෂ්කර ක්‍රියාව අතහැරලා මේ මේ මේ මධ්‍යම ප්‍රතිපදාව මේ පැත්තට යොමු වෙලා මේ මේ මාර්ගය වඩන්න. ඒ මට ඒක නිකන් ඇඩ් කරන්න හිතුනේ ඉස්සෙල්ලා මම කියුව එක අන්න එතන තමයි තියුනේ. තෙරුවන් සරණයි. බොහොම පිං හතංග මාත්ම එක් කරමු. අතු කරාට බුදුසරණයි. තවත් සාධාරණ අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. එන මහත්මයා ඔබතුමාට යමු එන්න. තෙරුවන් සරණයි. මට මම කැමති මේ සති සම්පජන්නේ ගැන තව ටිකක් කරුණු ටිකක් ඉගෙන ගන්න. තෙරුවන් සරණයි. හොඳයි අපි ඉගෙන ගන්න සාකච්ඡා කරන්න අවස්ථාව තියෙනවා. කල්ලාන මිත්‍රන් ටික තියෙන පුළුවන්. තෙරුවන් සරණයි. මම දිලොක් මහත්මයා කියමු වෙන එකම තියෙන්නේ දිලොක් මහත්මයා මම හිතනවා ඔබතුමා බොහෝ වෙලාවක් මේක අසාගෙන හිටියයි කියලා සාකච්ඡාව. හැම දිනකටම තිරුවන් සරණයි. මම අහගෙන හිටියා මුලින්ම ජයන්ත මහත්මයා ගොඩාක් මම හිතන්නේ වැදගත් ධර්ම කරුණු රාශියක් ඉදිරිපත් කරන ඒ වගේම ගොඩක් කැටළු සාගත තැනුත් මම හිතන්නේ සාකච්ඡා වෙනවා. ඉතින් ගොඩක් දේවල් ගැන නම් මට ලොකු අවබෝධයක් නැහැ ඇත්තටම උත්තර දෙන්න. නමුත් අර මේ සූත්‍රයේ ගැන බලනකොට දැන් කාරණා ටිකක් ඔලුවට ආවා. මේ මේ සමාධි ගැන කතා කරනකොට එකක් තමයි මේ ඇයි මේ හතරවෙනි ධ්‍යානය ගැන තම කතා කරන්න කියලත් එකක්. අනිත් පැත්තෙන් දැන් අර මේ මේක අරූපාවචර ධ්‍යාන වලට එහෙම රූප වචර නැතුව යන්න පුළුවන් දේ වගේ සාකච්ඡා. ඉතින් මම හිතන්නේ එතනදී එකක් තමයි දැන් අර සුඛය සහ ප්‍රීතිය ඒ දෙකම මම හිතන්නේ වැදගත් වෙනවා. දැන් අපි අර දැන් ඔය සුඛය කිව්වහම එතන නිකන් ගිහිල්ලා ගන්න දෙයක් වගේ. ඒ කියන්නේ මේ අපි හිතමු කිසියම් ආකාරයක ඉන්ඩල්ජර ගතියක් වගේ තියෙනවා. දැන් හැබැයි අර ප්‍රීතිය කිව්වහම එතන රිසීවිං ලැබෙන තත්ත්වයක් වගේ තමයි. එහෙම තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒ හේතුව නිසා තමයි මං හිතන්නේ අර චිත්ත ධම්ම සුඛ විහරණයේ පැත්තට අර මේ ඒක හතරවෙනි ධ්‍යානයට සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. මොකද ඒක මේ ඒක වර මොකද හතරවෙනි ධ්‍යාන මට ඒක තේරෙන්නේ හතරවෙනි ධ්‍යාන සම්බන්ධ කරේ කියලා උපමාවක් කියන්නේ කියන්නේ සත්‍යජිතුමනි දැන් මේ සූත්‍රයේ සඳහන් වෙනවානේ මේ හතරවෙනි මෙම ශාසනයේ මහානතම කාමයන්ගෙන් වෙන්න අකුසලයන්ගෙන් වෙන්න විතක්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය සැප ඇති හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද මහණෙනි වඩන ලද ඒ සම්බන්ධයෙන් මම කිව්වේ සත්‍යජීතුමනි සර් එතන මම හිතන්නේ දේවක මහත්මයා එතන තිත්පෙලක් තියෙනවා ඒ තිත්පෙලෙන් කියන්නේ පළවෙනි ධ්‍යානයේ ඉඳලා හතරවෙනි ධ්‍යානයේ දක්වා වඩන තැනයි නමුත් අපි දන්නවා පළවෙනි ධ්‍යානයේ ප්‍රීති සුඛ තියෙනවා ඊට පස්සේ ක්‍රමෙන් ඒක තුන්වෙනි ධ්‍යානයට උපේක්ෂාගත වෙලා ඊට පස්සේ හතරවෙනි ධ්‍යානයට තනිකරම හුදු උපේක්ෂාවක් තියෙන්නේ කියලා මම හිතනවා ඒක පොඩ්ඩක් මතක් කිරීමක් විතරයි දෙනවා සර් ඔව් එතන ඒක තියෙන තමයි ඒක එතන ප්‍රියාලං කියලා ඔකට කියන්නේ ප්‍රියාලං කියන්නේ කෙටි කරලා දාන එක ඒක එකක් තමයි ඉතින් මම හිතන්නේ එහෙම එක මේ අර ඒ දෙකේ වෙනසක් කියලා මට එතන වැදගත්කමක් කියලා හිතුණා නිකමට වගේ මේ ඒක මේ වෙනසක් තියෙනවා කියලා මේ මොකද මේ රිසීවිං පැත්ත වැඩි වෙනවා මේ සුඛේ වෙනකොට මේ ඒක මේ එතකොට අර සෙටල් බෑක් වෙපැස්ස කරලා මේ උපේක්ෂාවෙන් ඉන්නකොට ඒක වෙනස් ප්‍රීතිය සුඛයට වැඩිය අනිත් පැත්තේ මේ මේක මං හිතන්නේ අර මේ ව්‍යායාමයක් නැතුව මේක කරන්න පුළුවන් කියන එක නම් මට නම් තේරෙන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා. එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඉතින් කියන්න පුළුවන් නම් හොඳයි. මේ සම්මා ව්‍යායාමයක් නැතුව කියලා මොකද්ද කියන්නේ? සම්මා ව්‍යායාම කියන එක මම කිව්වෙ සත්‍යජිතමුණේ කියන්නේ අපි මේ කුසල් ලකුසල් ගැන අවබෝධයක් නැතුව මේ මේක කරන්න පුළුවන් මේ සමය ඔය තියෙන පළවෙනි සමාධියවත් මේකේ සඳහන් කරලා තියෙන එක එහෙම ලබා ගන්න පුළුවන් ද කියලා මම නම් දන්නේ නැහැ. මටනම් එහෙම තේරෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී එහෙම කියනවානේ. දැන් එයා කියනකොට කියනවා මේ චන්දං ජනේති වායමෙති විරියං ඊට පස්සේ න ඕලීන වූත්තිකෝ න සාතලිකෝ එයා ඒ කැමැත්ත ඇති කරගන්න ඒ ඥාන දර්ශන ලබන්නට ඒ සම්මා සමාධිය ඒ සමාධි සම්පතා ලබන්නට කැමැත්තක් ඇති කරගන්නවා. වායමති ඕලීන වුත්තිකෝ හෝතින සාත ඕලීන වුත්තිකෝ කියන්නේ ඒ තමන්ගේ ඒ ප්‍රතිපදාව සැහැල්ලුවට සලකලා අයින් කරන්නේ නැහැ. න සාතලිකෝ කියන්නේ මේ අපි කියන්නේ බහුබාණ්ඩ කියලා කියන්නේ එක එක જાති එකතු කරගෙන ඉන්න කෙනෙක් නෑ. නිහතමානීව අල්පේච්ඡ ජීවිතයකට එනවා. එහෙම ඇවිල්ලා තමයි ඒක ලබා ගන්න. ඒ සමාධි ඒ ටික තියෙනවා යාට. එයා නිකන් එහෙම නෝ නෙවෙයි. දාලාර කාලාම් වගේ උත්මය වුණත් ඒවා අයින් කළා තමයි ඒකට ආවේ. ඒ නිසා ඒක නිකන් මෙනවා නෙවෙයි. ඒක සඳහා වැඩ කරන්තම වෙන උනන්දුයි. අර සම්මා වායාම කියන කොටස නෙවෙයි ඒක කොටේ. අර තම තැනක බුදුහාර කියන අචන්දං ඇතුලේ කාමයේ ඇතුල් කරගෙන මේ ජායති පජ්ජායති කියලා. ඒ කාම ඡන්දේ ඇතුලත් කරගෙන තමයි කට්ටියකට යන්නේ කියලා. ඒකෙන් අයින් වෙන ගැතියක් නැහැ නිසා කියලා. ඒ වචනෙට කියනවා මම ඒක තමයි කියන්නේ මම හඳු ගුරුවරෙක් නෙමෙයි මිකර කරුණු කියලා දෙන්න. නිකන් පැති පෙන්නන්න විතරයි පුළුවන් කියලා. තල්ලු මේ කූඩෙන් තල්ලු කරන්න විතරයි පුළුවන් බුදුසරණයි. බුදුසරණයි අපතේ තුන හැම දිනකටම තිරුවන් සරණයි. හොඳයි තවත් කාටහරි අදහසක් යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අවස්ථාව තියෙනවා. තිරසන්නයි මේ දත්මන්තත් සිරිදනාට මේ අර සත්‍යමනේ මේ අර අතන ප්‍රශ්නේදී දැන් සුඛ වේදනයට බයද කියන එකේදී මෙතනත් අර ශාසනයේදී අපි දැන් මෙතනත් මේ දෙලුක් මාත්‍රණ කියපු විදිහට අර කියන්නේ සම්හර හැම සුඛයම අපි අයින් කරනවා කියන කාම සුඛයට අදාළ නැති කොටසක් මේ ධාන සුඛය කියන එකයි අර දැන් අර කෑම ගාරන් මේ කෑම ගන්නවා වගේ සුඛයක් කියනවා ඔකේ සැපයෙන් අයින් වෙන්න උත්සාහ කරන එකයි මේ ධිට්ඨි ධම්ම වේදෙන සුඛ කියන්නේ වගේ අර ධාන සුඛය වර්ණනා කරන්න හේතුව මේ බුදුහාමුදුරුවන්ගේ පැත්තෙන් බලනකොට මට තේරුණේ ඒක නිකන් ධාන අර වගේ කියන්නේ සම්මා ධිට්ඨියකට ආපු නැති කෙනෙක් මේක වඩන එක ඒ සුඛය වුණත් කියන්නේ ධාන සුඛය වුණත් හරියන්ට පුළුවන් ද කියන එක. ඒ වගේ මට ලෝකාව ඒ ලෞකික සැපයකට වඩා සමහර විට ඒක භයානකකමක් තියෙනවා වගේද තේරෙන්නේ ධිට්ඨියක් නැතුව. කියන්නේ සම්මාගාය වගේ පැත්තක් නැතුව ගියාම අර ඒකෙදී අර ශාසනයේ පැත්තේ කොහොමරි මේ ධ්‍යාන සුඛය ලබන්න බය වෙන්න ඕනේ. ඒකේ මේ සුඛේ වර්ණනා කරත් අර වගේ තැනකදී ඒක වර්ණනා කරලා තියෙනවද වර්ණනා කළ යුතුද කියන වගේ ප්‍රශ්නයකුත් ආවා. එතකොට ඒක හොඳයි කියන එක අදහස ගන්න පුළුවන්ද කියන එක වගේ එකක් ආවා තේරුම් ගන්න. ඒ වගේම මට ප්‍රශ්නයක් ආවා සත්‍යජීතමනි අය ඔබතුමා අය සඳහන් කළේ ආරාලකාරාම උද්දකමනාරම ඒ ශාස්ත්‍රන් වහන්සේලා සම්මා වායාමක් නැතිුණියයි කියලා. ඒ කියන්නේ වහන්සේලා තථාගත ධර්මයේ නැතිුණ නිසාද එහෙම නැත්නම් ඒක වෙනස් විදිහ කරපු නිසාද ඒක ඇයි සම්මා වායාමක් නැtei කියන අදහසින් ඉදිරිපත් කරන හේතුවක් තිබුණාද තෙරුවන් සරණයි. ඔව් සම්මා වායාම කියලා මං කිවි අර අතෙන්ටි අර විවේක නිශ්චිත විරෝග නිරෝධ නිශ්චිත වෙන කතාව නෑ යාට. වායාමයක් තිබුණා. ඒ වායාම කරන්නේ මේ දැනට තියෙන දුක කියන එක තේරෙනවා. අර බුදුහාර ඒ වචනේ මතකද ඕතින් නොමි ජාති අජාය මරණේ ශෝක පරිදේවි ඒ ඒක තියෙනවා මේ නැතයතුන්ට සිටුවර වෙන්නේ පුළුවන්කම තිබුණා එහෙමුන්නේ. හේතු මුදල් හම්බ කරේ නැහැ. හේතු සිද්ධාර්ථ වගේ මුළු මාලිගාවම දාලා ගියා වුණත් ගිහිල්ලා හිතෙන්ට ගියේ ඒකයි. යත්තන්ට තිබුණා මෙයාලග තියෙනවා කියන එක තේරුණා. ඒතකොට නම්තර සම්මා වායාම කියන කොටසට එන්න අවශ්‍ය වෙන මේ ඒ ටික තියෙන්නේ නැහැ. අර නිරෝධ නිශ්චිත ටික එන්නේ නැහැ. මම ඒක සම්මා වායාම කිව්වේ එක. තථාගතයන් වහන්සේ අවබෝධ කරගත් පැත්තට යන්න තේරුමක් තිබුණේ නැහැ. ඒකයි උනේ. නමුත් උත්සාහයක් තිබුණා ඒ සඳහා යෙදුණා. සාමාන්‍ය කාම ව්‍යාපාදයේ භවතණ්හා තිබුණා. නමුත් ඒ අනිත්‍ය අයින් කරගත්තා. අයින් කරගෙන මාර්ගය ගියා. ඒත් කුතර විරාග නිසිත නිරෝධ නිසිත එක කියලා නැහැ. ඒකයි සිද්ධවත් උත්තරම ඇතනින් අයින් වෙලා ගියේ. ඒකයි. මේක දැන් අපි දන්නවා ඒක සිද්ධවත් තේරුන්නේ නැති වෙනවා. අපි තින්ද ඇති ඒ ගොඩ දෙන්න. මොකද සිද්ධවත් තමයි තේරුම් ගන්න. මං හිතුවේ ඒකයි එකින් අදහස් කිරි සම්මා වායාම නැහැ කියනකින් අදහස් කිරි මං ඒකයි තෙන්දි බුදු සරණයි. මං කියවන එක තේරෙනව නේද බුදු සරණයි? ඔව් එහෙමයි එහෙමයි සත්‍යජීත මේ තේරුවන් සර්. අද සත්‍ය සම්පජඤ්ඤේ කියන එක ගැන අපි දැන් සත්‍ය සම්පජඤ්ඤේ කියනකොට ඒක සම්පජාන්නේ කියනකොට සතික එකත් එක්කම යන්නේ හැම තැනදීම සම්පජානකාරී හෝති කියනකොට ඒ සති සම්පජාන්නේ කිය තියෙනවා. කියන්නේ සම්පජානේ සිතෙහි පැහැදිලි සතිමත් තත්ත්වයක්. පැහැදිලි සතිමත් තත්ත්වයකට තමයි සති සම්පජාන්නේ කියන්නේ. එතකොට ඒක සත්‍යයත් කියන්නේ ඒ පැහැදිලි සත්‍යත්වයනවා කියනකොට මේක අපිට අත දැන් විශේෂයෙන් ඉරියාපත භාවනාවේදී තම සති සම්පජාන්‍ය කියන එක යෙදෙන්නේ ඉස්සරෝ. අර කියන්නේ ගච්ඡන්තුවා ගච්ඡාමිති පජානාති. ජානකොට දැන් මං ඇවිදිනවා කියන ප්‍රජානනයේ අඩ තියෙනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන ප්‍රජානනයේ ඒ සති සම්පජාන්‍ය කිව්වේ ඒක. ඒක සතියකුත් තියෙනවා දැන් මේ දේ සිද්ධ වෙනවා සම්පජඤ්ඤයක් කියන්නේ පැහැදිලි නිර්වෘත් තත්ත්වයක් තියෙනවා මේක මෙහෙම සිද්ධ වෙනවා කියලා. හැබැයි ඒක දැන් විපස්සනා මූලික වෙනකොට ටිකක් වෙනස් විදිහට තමයි ඒක තේරුම් ගන්න. අර උපාද වාය කියන එක දකින්න උදව් වෙනවා ඊට පස්සේ. මේ මෙතන සම්පජා මෙතෙන්දී අප කතා කරපු ඒ සමාධි භාවනා සූත්‍රයේදී කතා කරපු එකේදී විශේෂයෙන් අර ඉරියාපත භාවනාවට වඩා ඩිංගක් එහාට යනවා. එතන සති සම්පජඤ්ඤාය කියනකොට විදිතා වේදනා උපජ්ජන්ති. වේදනා සංඥා විතක්ක කියන තුන ගත්තේ. දැනම යාට දැනමයි සිටිවිල්ල එන්නේ දැනමයි මතක්විල්ලක් මෙමරි එකක් මතුවෙලා එන්නේ එකක් සුරුදාහන්නකොට දැන මේ මතක අයින් වුණා දැන් තත්බුරුසක් ගැන මතක් වුණා ඒක ඔච්චෙන් දැන් කැබිනට් එක මතක් වුණේ කි ගියා ඔන්න දැන් මයික්‍රෝෆෝන් එක මතක් වෙන එක ගියා ඔන්න දැන් මලක් මතක් වෙනවා පහන මතක් වෙනවා බුදුහාම මතක් වෙනවා ඒකේ જાති එනවා යන සංඥාවල් හිතහරා ඇවිල්ලා වේගින් යන හැටි තේරෙනවා නමුත් අර මූල කර්ම අස්ථානික වගේ ඉන්නවා නම් අර හිමීට තමයි යාට එනවා පේන්නේ ඊට පස්සේ. මොකද මනස විශාල ඔය වචනේ හොඳ නෑ නමුත් අර අවධානය විශාල වැඩි යාට. ඒතර ස්ලෝ මෝෂන් වගේ පේනවා ඊට පස්සේ. ඒ සම්පජඤ්ඤය කියලා කියන්නේ සිතේ පැහැදිලි අවධානාත්මක තත්ත්වයක්. ඒක ඥානයත් එක්ක සම්පජාන ඒක නිකම්ම ප්‍රජානනයක් නෙවෙයි සම්ප්‍රජානනයක්. හොඳට තේරෙනවා දැන් ඒක ඒක වාසිය වෙන්නේ අර උපාද වාය එක දකින්නේ ඊට පස්සේ එනවා නැත්තම් නාම රූප දෙකේ වෙනස දකින්න එනවා ඒ සම්පජානය විපස්සනාට යෙවෙන්නේ විදිහට ඒතර සතියත් එක්ක සති සම්පජාන්නේ අපි ඉගෙනගෙන තියෙනවා අර ඉරියාපත මනසිකාරදීනේ ආලෝකිත ඒවි ලෝකිතේ බලනකොට ඉදිරිය බලනකොට පස්ස බලනකොට අත දිග ගන්නකොට වකුටු කරනකොට කෑම කනකොට ඇඳුම් අඳිනකොට නිදා ගන්න හදනකොට ඒ හැම එකම මේ වෙන්නේ මොකද්ද කියන මම දැන් නිදනවා කියන අදහස නෙවෙයි දැන් හෙට නැගිටින්න එලාම් එක තිය සෙට් කරනවා එහෙම කතාවක් නෙවෙයි නිදා ඒතකොට අර නිදනවා කියන මොකද්ද මේ ශාරීරියේ හරස් කරන එකේ තේරුම ඒ කියව සම්පජානයත් එක්ක එනවා නේද ඒකයි සති සම්පජානයේ සත්‍ය විතරක් නෙමෙයි ඒක නුවණත් එක්ක මිශ්‍ර වෙලා යන සති සම්පජානයේ කිවික අපි නිතර ඒක අහලා තියෙන විපස්සකපතාන්දී ඉරියාපත මානසික ඉරියාපත භාවනා කිවිකයි මෙතෙන්දී සම්පජාන භාවනාවන කොට අර නාම මේ විතක්ක ඊට පස්සේ සංඥා වේදනා විතක්ක කියන තුන දාගත්. ඒක වැදගත් නම් මං කියවේ එකයි ඒකට වැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද අපි හැම ධර්ම සාකච්ඡාද වගේ කියන මූල කර්ම ස්ථානෙත් අතිරික්තව මේක ඉඳ බලමු අපි. පුළුවන් තරම් වෙලාවල් කාර්කියනකොට මඳුන් තෝරනකොට කරත් කපනකොට හොදි හැඳි ගන්නකොට කැම බදිනකොට ඩිෂ්වෝෂර් එක දානකොට දත් මඳිනකොට නාන කාමරේට යනකොට වතුර ඔළුවට වැටෙනකොට කෙස් රවුල් කපනකොට ඇඳුම් බැලඳුම් හොදනකොට කියන් තියෙන්නේ කෝටියක් ප්‍රකෝටියක් වැඩ ඔය අතරේ ඕනම එකක් එතක ඒ සත්‍යත් එක්ක මෙසුරහම සම්පජාන්නේ ඉපදෙන්න බලනවා ඒකට එතකොට ලොකු වාසියක් තියෙනවා මට මේ කැරකිල්ල පේනවා මේ මුකේද මේක මේ මැෂින් ටික කැරකෙන්නේ කියලා දැන් සිරෝද්ද ටික පේනවා ඒක කැරකුණා මේක කැරකිනා මේක කැරකුණා ඒක කැරකිනා ඒක කැරකිලා මෙත් තේරෙනකොට වෙලාව වදිනවා. අන්න ඒ වගේ තේරෙනවා. බුදුසරණ කල්යාණ මිත්‍රණාට තෙරුවන් සරණයි සත්‍යතුනි. මට මෙතෙන්දී උතුමා මේ ගැන පැහැදිලි කරනකොට තේරිච්ච මතක් වෙච්ච දෙයක් තමයි අත්තම මෙතන ඒ සති සම්පජාණ්‍ය පැහැදිලි කරන තැනදී ඒ වේදනාවත් එවගේම සංඥාවත් විතක්කයක් කියන එක highlight වෙලා තියෙනවා. ඒතකොට මතක් වුණා මේ අපිට විශේෂයෙන් මදපීණ්ඩික සූත්‍රයේත් ඔය ආකාරයෙන්මයි පැහැදිලි කරලා තින්නේ. කියන්නේ වේද යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති කියලා වගේ. එතකොට දැන් මෙතනදී සති සම්පජඤ්ඤය කියන එක ඇත්තටම අපේ මනස පැත්තට දැන් අපි සාමාන්‍යයෙන් ඉරියාපත පැත්තට එහෙමත් නැත්නම් අපි වැඩ කරනකොට සම්පජඤ්ඤ භවඥාව අර අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති වගේ තැනකින් අපි මතක කරලා ගන්නවා කායානුපස්සනාවට. දැන් මෙතනදී මේ විතක්කා උපජ්ජන්ති විදිතා උපට්ඨහන්ති කියන ගත්තහම එතෙන්දි තේරෙන මේ අපිට සිතට එන දේ පිළිබඳවත් ඒ වගේ අපිට යම් දෙයක් විඳිනවා නම් මනසින් විඳින දෙයක් මනසින් ඇති වෙන සංඥාවක් ගත්තත් ඒකත් එන බව හොඳට ප්‍රකට වෙනවා. ඒකෝට ඒ පිළිබඳව ඇති වෙන විතර්කය එකකෝ අපිට කුසල විතර්කයක් වෙන්නත් පුළුවන් අකුසල විතර්කයක් වෙන්නත් පුළුවන්. නමුත් ඒක ගැන හොඳ අවදියකින් ඒක හට ගන්නකොට දැනෙනවා නම් ඒ ගැන අවදිමත් වීමක් වෙනවා කියන පැත්තත් මෙතන නිකන් ඒ වගේ තේරුමකුත් කියා එක්ක යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඉදිරියේදී පෙන්වන්න සතුටුයි. ඉතලවත් ගන්න. අනිත් කල්යාණ මිත්‍රයන්ටත් යොමු වෙන්න තව අපිට විනාඩි කීපයක් තියෙනවා සාකච්ඡාවට. ඉතලවත් ගන්න. තිරුවන් සරණයි සත්‍ය දෙමනි බුතමාට ගොඩාක් පිං අපිට ඉදිරිපත් කරපු එක පාඩයක් අර සතරදෙන් මහන්සිය ගැන කියනකොට මහන්සිය සොයාගත්ත මේ ධර්මය පුබ්බේ අනනුත් අනනුසුතේසු ධම්මේසු පෙර අහලා තිබුණේ නැති විදිය ධර්මයක් කියන එක ඒක ඔබතුමා අපිට ඉදිරිපත් කළා. ඒ වගේම ඉදිරියේදී ඒ සම්බන්ධව ඔබතුමා තවදුරටත් ඒ ගැන අපිට තේරුම් කරලා දෙයි කියලා ඒ පාඩේ අදහස කොහොමද අපි තේරුම් ගන්න ඕනේ කියන එක ඔබතුමාගෙන් ඉල්ලා හිටින්න කියලා හිතුණා. තෙරුවන් සරණයි. සතිතුමනේ ඔබතුමා කියමු වෙන තෙරුවන් සරණයි. ඒක වෙන දවසකට අපිට තව විනාඩි 6යි තියෙන්නේ. ඒක ඔබතු තුමල හරක්ෂා කරන්න ඕන වෙන දවසක නැතු. හදයි සත්‍යතුමනි. එහෙනම් අපිට අද කාල වේලාව බලලා සාකච්ඡා නිමා කරන්න අවස්ථාව තියෙනවා සත්‍යතුමනි. අර මනස පැත්ත බලන එක ගැනත් මෙතන සති සම්පජාඤ්ඤය කියන එකේ මේ වාසිය කොටසෙන් මත් වෙනවාද කියන එක පොඩ්ඩක් සඳහන් කරන්න සත්‍යතුමනි. එහෙනම් ඒක නිවැරදිද එහෙම හිතුවොත් කියන සර්වන් සර්ණා. ඔව් එතන ධම්මානුපස්සනාව තියෙනවා. ඒක එතන ධම්මානුපස්සනාව තියෙනවා. එකයි මම කියද අපි අර වෙන්දා කතා කරන්නේ ශරීර චලනයන් වල තත්ත්‍රයක මේක තියෙනවා කියලා. මොකද සමහර විත්තෙන් ඔය හිත දිහා සාමාන්‍ය ගුරුරු කියන හිත දිහා බලනවා හිත දකින්න ඕනේ කියනකොට අපි අහනවා බුදුහාර කියලා නැහැ ධම්මානුපස්සනාවට ගිහිල්ලා ඒක කරෙන්නේ කියලා. නම් සමාධි සම්පදාවක් මේක. සමහර සමාධි සම්පදා තියෙන මෙන්න මේ විදිහට කරන්න. ඒ සමාධියත් එක්ක යනකොට ඒ සමාධි සම්පදාව කිව්ව එකයි ඒ සමාධි සම්පදාව සති සම්පජාඤ්ඤය සඳහා සපෝට් කරනවා කියලා. ඒ කියන්නේ සමහරට මම ආස්වාස ප්‍රස්වාසම බැලුවට මොකද අර ගෞරවනීය භික්ෂුන් වහන්සේගෙන් කියන දෙයට හිතෙන්න ඕන. මම මේ කවුරුත් ඇඩ්වර්ටයිස් කරන්නේ ධම්මජීව අඳුර ඔය කියන්න හදන්න ඕක තමයි. මේ මූල අපි දැන් ඔකට කියන්නේ මූල කර්මස්ථානේ කියලා නෙවෙයි අතු. කියන්නේ මට මේකේ මං හිතට මාතෘකාවක් දෙනවා. ඒ දුන්නාට මොකද හිත එතනම නැතිව හිතට විවිධ අරමුණු හිතාසේ එනවා. අපි හිත දුවනවා කියලද හිත දුවනවා නෙවෙයි, මතක් වීම මනෝ විඥානය හරහා මනෝ ධාතු නිසා මේක හරහා එනවා. සතියේ මේක මට පෙන්වලා දෙනවා. එතකොට ඒක දිහා බලනකොට සමාධියක් තියෙනවා. ඒක සමාධි සම්පතාවක්. ඒක හැබැයි ඥාන නෙවෙයි. විශේෂ අවධානය යොමු කරගන්න ඕන ඥානවලට විතරක් සමාධි සම්පදා කියන්න එපාද නැත. අපි අය විතරයි මේක ප්‍රචාරය කරලා පොත් ලියලා අනිත් පැයට කියන්න හදන දෙයක් නෙවෙයි. ඒ සමාධි සම්පදාව ඥානවලට කලින් එන ඒ සමාධි සම්පදාව තුලින් විපස්සනාවට ගිහිල්ලා භවයේ සැලසුම් සහගත තත්ත්වයකට කරගන්න පුළුවන්. නැත්නම් අවිනිපාත ධම්ම වෙන්න පුළුවන්. මම වචනේ පාවිච්චි කරන්නේ ඒක නිකන් සාතික වෙන නිසා. නමුත් අවිනිපාත ධම්ම වෙන්න පුළුවන්. ඒක වැදගත්. අපි කතා කරපු දැන් අර මාළුන්ගේ පුත්තු සුත්ත වගේ දේවල් වලදීත් ඕක මතු වෙලා එනවා තැන් තියෙනවා. නමුත් අර වචනත් එක්ක එනකොට අපි සූත්‍ර අපිට කියනකොට අපි දන්නවා මේක මේ බුදුහාමුදුරන් වහන්සේ අරකන්කි වාගේ සංඥා වේදනා තියෙනවා, සංඥා තියෙනවා, විතක් එනවා. මනසි වැඩපිළි රෝගමනේ සංඥා එනවා, වින්දන දැනෙනවා, වින්දනය යනවා, සංඥා ඇති කරගන්නවා, සංඥා ඇති කරගෙන සංකාර ඇති කරගන්නවා. වෙන මොනවත් කරන්නේ නැහැනේ මනෝ කරන්න ඔය ටික. අර සම්මිංජේති පසාරේති ඒසකාස ඉංජන මොනවා කරත් අතපය වකුට කරනවා, දිගාරිනවා, හැර වෙන මොකුත් වෙන්නේ නැහනේ. අපි නානවා කියවත්, ක්‍රිකට් ගහනවා කියවත්, ටයිප් කරනවා කියවත් වෙන්නේ මොකද්ද? ඇඟිලි දිගාරිනවා, වකුට වෙනවා, අත දිගාරිනවා, වකුට වෙනවා. ඔය ටිකයි ශාරීරික චලනය. ඊට දි චලනයක් වෙන්න බෑ. ජොයින්ට්ස් එනාන චලනයක් වෙනවා. උරේ මේ අත උඩ තියෙන ඒ ඇත්තේ වැඩ කරන විදිහත් වෙන නිසා අත කරකන්න පුළුවන්. ධනිස්ස කරකන්න බෑ සම්පූර්ණ එක්තරා විදිහකට විතරයි එතනින් කරකෙන්නේ. කොන්දුවට පෙළ කරකන්න බෑ එක්තරා විදිහකට මස්ස වැඩ කරන පැත්තකින් ඒ මේ හිප් බෝන්ස් කරකෙන පැත්තෙන් නතර වෙනවා. බෙල්ල වුණත් එහෙම. ඒ වගේ ශරීරයේ කරකන්න පුළුවන් පැත්තක් තියෙන බැරි පැත්තක් තියෙන. ඕක ටික සම චලනයේ ජීවිතෝට. ඒ සාකාසින්ජන විජේසුත්‍රි කියේම. එතකොට ඒ වගේ මනසේ ඉන්ජන ටික තමයි. මනසේ චලනය වෙන දේ තමයි සංඥා ගන්නවා. වින්දන තියෙනවා සංඥා ගන්නවා සංකාර ගන්නවා ඊට පස්සේ. ඉන් එහා මොනම දෙයක්වත් කරන්නේ නැහැ. සින්දු කියන එක නකර අන්නත් ඒකයි අයින්ස්ටයින් තුමා කේකයි ස්ටීවන් හෝකින් කිලෙත් ඒ ටිකයි එක එක විදිහට කළා ඉතරයි වෙනස. ඒ නිසා සත්‍යාබෝධයේදී සංඥා වේදනා දෙකින් දෙක තේරුම් ගන්න පුළුවන් නම් මේ මගේ සංඥා මගේ වේදනා නෙවෙයි නේද කියලා හිතෙනවා. එතකොට ඒ සංඥා වේදනා වලින් ගැළවිල්ලක් තියෙනවා. අපිට ගැළවිල්ල තියෙන්නේ මොකන්ද? ඒක නම් සීල් ගහලා මේක පාසල් එකක් දාන්න මගේ කියලා. මට මායතපල් කරන එකක් කරන්න. ඒක අයින් කරගත්තාම අර අනිදස්සන විඥානේ වගේ ඒක කර්ම ප්‍රතිඵලයක් හැටියට ආපහු මට රිටර්න් අතපැලින් එන්නේ නැ වෙන දවසක. දැන් එහෙම පාසල් කළා තියෙන නිසා ඒකේ ඒක ආපහු මට ප්‍රතිඵල එනවා. මං ආදි කියලා බලපො මමම තමයි මට වෙලා තියෙන්නේ මේ විපාකේ. ඒක තේරෙනවා ඊට පස්සේ. සංසාර විපාකේ එන පාසල් ඇවිල්ල මේ සෙල්ෆ් ඇඩ්‍රස් එක නතර වෙලා මම ඕඩර් කරන්න ඊට පස්සේ මගේ කම්පැනි එකෙන් බුදුසරණයි. සරණයි සත්‍යතුමනි අප්‍රමාණකින් මම හිතනවා අද දවසේ අපිට විශේෂයෙන්ම කර්ණ රාශියක් ධර්ම කර්ණ රාශියක් දැන ගැනීමට අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම ඥාන දර්ශනය කියන එකත් ඒ වගේම සමාධිය සම්පදාව කියන එකත් පිළිබඳව මම හිතන අපිට නිර්වෘල් අවබෝධයක් ලබා ගන්නට බොහෝ හේතු වෙනවා අද ධර්ම සාකච්ඡාවත් සත්‍යතුමාගේ විග්‍රහය. ඉතින් වන් ස්වනට සිසු සිවුනියෙන් සත්‍යතුමනි ඔබතුමාට අප්‍රමාණ කෘතවේදී පුණ්‍යානුමෝදනා කරනවා. ඔබතුමාට ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමාවටපත් කරන්න සත්‍යතුමනි තෙරුවන් සරණයි. හඳයි දීම් බෙදන්නේ පමණයි තථාගතයන් වහන්සේ අපි භාග්‍යවන්ත වූ ශාස්ත්‍ර වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේ කෘතඥතා පුරුක මායා යසෝදරා උත්තමා වේනුත් ඒකිප්පාභිඤ්ඤා රහත්ලා ප්‍රත්‍යයට පත්වෙච්ච උත්තමා වේනුත් සීපත් කරගතිත් යෝගීමි අනි ආර්ය වූ සංඝ රත්න සීපත් කරගතිත්යි. මේ ධර්මය අපිට ලැබුණේ නිසා සත්‍ෘතඥතාවේ බොහොම වැදගත්. බුද්ධෝත්පාදයේ වගේම දුර්ලභයි කෘතඥතාවේ. මනුෂ්‍යාත්ම භාවයේ ලැබීම වගේම දුර්ලභයි කෘතඥ. සද්ධර්මයේ අහන්ත ලැබීම වගේම දුර්ලභයි කෘතඥතාවේ කියන එක මතුවෙන එකක්. ඒ නිසා අපි කෘතඥතාවය ඇති කරගන්න. අපි දෙනාටම පින් කල්යාණ මිත්‍රනාට. තථාගතයන් වහන්සේ වෙනුවෙන් අපි ආත්ම නිවේදනයේ එකරු උන්වහන්සේට පමණක් අපි ඒ ප්‍රතිම පණිපාතේ පුද කරමු. අපේ සිත් පිරිසිදු පිවිතුරු නිර්මලයි හොඳ පැතුම් රසක් අදිස්ථාන සක්කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කළ ඒකාන්තවමේනියන් කායික හා මානසික වශයෙන් සූපත් බව ලබත්තා. පියානන්ද පරම ව්‍යාපත්‍රම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දේමඟ සාදුර්ථත් භාග්‍ය සම්පන්න වේවා. කල්යාණ මිත්‍රයන් කල්යාණ මිතුරියන් පමණක්ම ඇසුරට ලැබේවා. සුඛිත සම්පත්ම හිමි වේවා. සසර භවය සලසුන් සහගත කරගන්නට සද්ධා විර සත් සමාධි ප්‍රඥා මේ ශාරීරික සහිත කාලයේදීම උපනිශ්‍රේ වේවා. අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමස සේවයක් සිදු කරන සඳහාත් පරම ශාන්ත සුඛේ නිබ්බානි අවබෝධ වේවායි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු. අපේ ගෞරවනීය වන්දනීය වූ අරහන්ත වූ සම්‍යක් සම්බුද්ධ වූ ශාස්ත්‍රඥ වහන්සේ සිද්ධාර්ථ ගෞතම සම්‍යක් සම්බුද්ධ ජනන් වහන්සේට නමස්කාර වේවා. කෝටි ප්‍රකෝටි ආරයක් වන්දනා වේවා. සම්මා සම්බුදු සරණයි. කල්යාණ මිත්‍රුණාට පිං. සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු දේරුවන් සරණයි. සරණයි හැමෝටම සලෝ කිසල දේවා. ආංශ හැම දෙනා